සංසාර සාරෝග විනීතනී සං සන්නේත සහසම් සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසිං පනමේ විසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අට්ඨිමේ භික්ඛවේ පුඤ්ඤාභිසන්ධා කුසලාභිසන්ධා සුඛස්සාහාරස්සෝ වග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ဣට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ඇමරිකා එක්සත් ජනපදයේහි ඇරිසෝනා ප්‍රාන්තයේහි ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයේහි සතිපදා සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාවට හුඟකන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතේන පුඤ්ඤාභි සන්ධ සූත්‍රය. වෙනත් විදියකින් කියනවා නම් පින් ගංගා පින් උල්පත් පිළිබඳව සඳහන් වන සූත්‍රය. මේ දේශනාවේදී අපි බලාපොරොත්තු වන්නේ පුණ්‍ය කර්ම පිළිබඳව පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් දේශනා කළා. දානමයම් පුණ්‍ය කිරේවත්තු, සීලමයම් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තු කියලා. දාන, සීල, භාවනා කියන මෙන්න මේ ප්‍රධාන කොටස් තුන තමයි පුණ්‍ය කර්ම විදියට සැලකන්නේ. පුණ්‍ය කර්ම කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා පුඤ්ඤස්ස සුඛස්සේතං আদি වචනං කියලා. පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. නැත්තම් චිත්තාලංකාරං චිත්ත පරික්ඛාරං කියලා කියනවා සිතට දෙන පිරිකර සිත අලංකාර කරන දේවල් කියලා. සිත ලස්සන කරන දේවල් හිතේ දැහැමි සතුට ඇතිවන දේවලට අපි කියනවා පින් කියලා. හිත පිරිසිදුව පරිත්‍යාග සිතවිල්ලෙන් මෛත්‍රී සිතවිල්ලෙන් යුතුව අපි යමක් කරනවා නම් අපි යමක් කියනවා නම් ඒකට තමයි පින කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පින අපේ ජීවිතයට කොයිතරම් හේතු වෙනවාද කියන එක අපට තේරුම් ගන්න පුළුවන් ධර්මයේ විමසලා බලනකොට. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු සුබ කියන මානවකයා උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ස්වාමීනි මේ ලෝකයේ වෙනසක් තියෙනවා. ඇතැම් කෙනෙක් දීර්ඝායුෂ්ක ලබනවා. දිගාසිරි විඳිනවා. ඇතැම් අය ටික කලයි ජීවත් වෙන්නේ. සමහර අය බොහොම රූප සම්පන්නය තියෙනවා. සමහර අය දුර්වර්ණයි. සමහර අය ලෙඩ රෝග අඩුයි. සමහර අයගේ ලෙඩ රෝග වැඩි. සමහර අය මහේ ශාක්‍යයි. හැකියා හුඟක් තියෙනවා. සමහර අල්පේ ශාක්‍යයි. සමහර උසස් කුලවල අය. ඇතැම් අය පහත් කුලවල අය. සමහර අය පොහසත්. සමහර අය දුප්පත්. සමහර අය බුද්ධිමත්. සමහර අය බුද්ධිහීනී. භාගතුන් වහන්සේ ලෝකයේ තියෙන මේ වෙනසට හේතුව මොකක්ද කියලා අහුවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කම්මං සත්තේ විභජති යදිදං හීන පනිතතා. මේ කර්මය තමයි අතීතයේ කළාව පුණ්‍ය කර්මවල නැත්නම් කුසල ධර්මවල හේතුවෙන් තමයි මේ වෙනස තියෙන්නේ. කර්මයයි මේ සත්‍යයන් බෙදලා තියෙන්නේ කියලා සඳහන් කළා. ඉතින් මෙන්න මේකෙන් අපිට පැහැදිලි අද දවසේ අපි යම් සැපයක් විඳිනවා නම් සුගතියක් භුක්ති විඳිනවා නම් රූප සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, බුද්ධිමත් භාවය, නිරෝගී භාවය, කල්යාණ මිත්‍රාශ්‍රය, සම්බුද්ධ ශාසනය, ඥාන සම්පත්තිය මේ කිසියම් සම්පතක් අද දවසේ අපි භුක්ති විඳිනවා නම් ඒක පිටපස්සේ තියෙන මහා බලවේගය තමයි අතීතයේ කළා වූ පුණ්‍ය කර්මවල ආනිසංස. මේක අපිට පිළිගන්නට වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් කැමති නැත්නම් පින්කම් කරන්න, ඒ කියන්නේ ඒ කෙනා මේ සම්පත් වලට කැමති නැහැ කියලා කියන්නේ. එතකොට අද අප දවසේලා අද අප මේ මොහොතේ ලබා තියෙන මේ සම්පත් වලට සම්පූර්ණම හේතුණි අපි අතීතයේ කළා වූ දාන ආදී පුණ්‍ය ධර්මයන්. එහි ඉෂ්ට විපාක තමයි අද දවසේ අපි මේ භුක්ති විඳින්නේ. අන්නේ භුක්ති විඳින ගමන් අපි මේ ජීවිතයේ සතුටින් ඉන ගමන් එක අතකින් අපි සුගතියට යන්නට ඕන, අනිත් අතෙන් නිවන ලැබීම දුකෙන් නිදහස් වීම කියන කාරණය සිදු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාවෙන් යුක්ත උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට මහා ප්‍රඥාව වගේම මහා කරුණාවක් තිබුණා. උන්වහන්සේට කෙනෙක් මුණ ගැහිච්ච අවස්ථාවේදී කෙනෙක්ගේ කාරණා දෙකක් විමසලා බලනවා. එකක් තමයි ඒ පුද්ගලයා සංසාර ජීවිතයේදී ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොච්චර දිනු කළ තියෙන කෙනෙක්ද කියලා බලනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම කොච්චර දිනු කරපු කෙනෙක්ද කියලා බලනවා. ඉන්ද්‍රිය පරෝ පරියති ඥානියෙන් බුදුහාඳුරන්ට සුවිශේෂ ඥානයකින් සත්‍යයන් ගැන බලනවා. අන්නේ ප්‍රඥා බලල තමයි පුද්ගලයාට ධර්ම දේශනා කරන්නේ. ඊළඟ කාරණේ තමයි මේ මුණ ගැහෙන පුද්ගලයන් කොයිතරම් කාලයක් තව ජීවත් වෙනවද, ඉදිරියේ කොච්චර කලක් ආයුෂ තියෙන කෙනෙක්ද කියලා බලනවා. මෙන්න මේ කරුණු දෙකම බලලා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට උදව් කරන්නේ, ධර්ම දේශනා කරන්නේ. උන්වහන්සේ යම්කිසි ක්‍රියාවක් කරනවා නම් කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී උන්වහන්සේ පැහැදිලිවම දැක්කා ඇතැම්ම එනව බුද්ධයේ ඉහිලටම සසර දිනු කරගෙන ආපු අය, බාහ්‍ය දාරුචීරිය වගේ අය, සරුවත් මහීමන් වහන්සේ, පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා, ඒ වගේම පොක්කුසාති බ්‍රාහ්මණය, කෙත්ත ගෘහපතියා, මහා ශ්‍රාවකයන්, අසෝ මහා ශ්‍රාවකයන්, මෙන්න මේ උත්තමයන් සසර හුඟක් ප්‍රඥාව දිනු කරන් ආපු අය. සමහර අය එනව එතරම් ප්‍රඥාව දිනු නොකරපු අය. ඒ වගේම බොහෝ ටික කලක් ජීවත් වෙන අය ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අර ප්‍රඥාවෙන් ඉහිලම මුණ ගැහිච්ච අවස්ථාවකදී එයට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධ දේශනාවන් ඍජුව දේශනා කරන දුකෙන් නිදහස් වෙන්න. සාමාන්‍ය බුද්ධිමත් මට ධර්ම දේශනා කිරීමේදී භාගතුන් වහන්සේ කිසියම් අනුපූර්ව ප්‍රතිපදාවක් ක්‍රමයක් අනුගමනය කළා. මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන වගේම භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයන් ටිකෙන් ටික ගැඹුරට යන ලක්ෂණ තියෙනවා. අන්නේ ලක්ෂණෙහි ස්වභාවයක් තමයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ අනුපිළිවෙල ක්‍රමයක් තිබුණා. ක්‍රමානුකූලව දේශනා කළේ එකපාරම ගැඹුරුම දේ සාමාන්‍ය ජනයාට දේශනා කළේ නැහැ. නාහම් බික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා එක ධර්මයේ සඳහන් කරනවා. මහණෙනි මම ආරම්භයේදීම ගැඹුරු ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. මෙන්න මේ ස්වභාවයුක්ත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ක්‍රමානුකූලව තමයි ධර්ම දේශනා කළේ. මොකද ඒ ක්‍රමය දාන කතා, සීල කතා, සග්ග කතා, කාමහනං ආදීනවං, ඕකාරං සංකලේසං, නෙක්ඛම්මේ ආනිසංසම්, මෙන්න මේ වගේ අනුභවී කතා, අනුපූර්ව කතා, අනුපිළිවෙල කතා මුලින් දේශනා කරනවා. දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, සුගතිය, ස්වර්ගය, දිවිලෝක, බ්‍රහ්ම ලෝක ආදී පිළිබඳව කතා, ක්ලේශයන්ගේ ස්වභාවය, නෙක්ඛම්මානිසංසය, මෙන්න මේ වගේ කරුණු දේශනා කරලා ශ්‍රාවකයාගේ සිත මොළොක්කොනහම මෘදුනහම තමයි උන්වහන්සේ දෙවෙනි දේශනාව කරන්නේ. සාමුක්ඛංශික දේශනා දේශනා කරන්නේ. සාමුක්ඛංශික දේශනා කියන්නේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියපු විදියට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නැත්තම් දුක සහ දුකෙන් නිදහස් වීම පිළිබඳව පටිසමුපාද සංඛ්‍යාත ධර්මයේ දේශනා කරන්නේ ඊළඟට. එතකොට මුලින් දේශනා කරන්නේ අර පුණ්‍ය කර්ම ගැන. මේක තමයි භාගතුන් වහන්සේගේ දේශනා විලාසය. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ශ්‍රාවකයන්ට සම්මා දිට්ඨිය ලබා දෙන්න. යහපත් දැක්ම ලබා දෙන්න. අන්නේ සම්මා දිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨියන් පහන් බෙක්කවේ දොයන් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. මොකක්ද ඒ කොටස් දෙක? අත්ති බෙක්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. සාසරව ඒ වගේම පුඤ්ඤ භාගිය වූ උපදිවේ පක්කා උපදි සම්පත් ලබා දෙන නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, සුගතිය මෙන්න මේ වගේ උපදි සම්පත් ලබා දෙන මුල් සම්මා දිට්ඨියට කියනවා කම්මසගතා සම්මා දිට්ඨිය කියලා. එතකොට මෙතන ඊටාම වැදගත් වචනයක් සඳහන් වෙනවා සාසව පුඤ්ඤ භාගිය කියන කාරණය. එතකොට පුඤ්ඤ කියන වචනේ එහෙමම තියෙනවා. මහාචාර්යතරික සූත්‍රයේ මේ සම්මා දිට්ඨිය විස්තර කරන ප්‍රකාශය මේක තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන එක ඔබ කවුරුත් දන්නවා වෙන්න පුළුවන්. දැනගන්නට ඕන සම්මා දිට්ඨිය කියන කුසලයක්. එතකොට අන්නේ කුසලෙහි එක්තරා ප්‍රභේදයක් වශයෙන් මෙතන පැහැදිලිවම දක්වනවා පුණ්‍ය කර්ම කියන කාරණය. එතකොට පුණ්‍ය කියන වචනය කුසල මූලයකින් හටගන්නේ. සම්මා දිට්ඨිය නැමැති කුසලයේ ප්‍රභේදයක් තමයි පුණ්‍ය කර්ම කියන්නේ. අන්නේ කර්මයේ පිළිබඳ විශ්වාසයෙන් යුක්ත දාන සීල භාවනාදී පුණ්‍යක්‍රියා ගැන විශ්වාසයෙන් යුක්තව ඒ සිදු කරන ක්‍රියාවන් වලට පාදක වෙච්ච සම්මා දිට්ඨියට කියනවා කම්මසගතා සම්මා දිට්ඨිය කියලා. දෙවනි සම්මා දිට්ඨිය තමයි අරියා අනාසවා ලෝකෝත්තර අමග්ගංගා කියලා. ආරයෝ අනාසරවෝ ලෝකෝත්තරවෝ මාර්ගයට නැත්නම් ආරස්මංගික මාර්ගයට අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. එතකොට මෙන්න මේ විදියට සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට අපි මෙතෙන්දී මේ කුසලය සහ පුණ්‍ය කියන වචන දෙකේ පුණ්‍ය සහ කුසල කියන වචන දෙකේ තේරුම අපි මනවින් දැනගන්නට ඕන. එතකොට ධර්මයේ සඳහන් වෙනවා කුසල අකුසල කර්ම සිදු කිරීමේදී ප්‍රධාන මූලයන් හේතු හයක් පිළිබඳව. කුසල පැත්තට දක්වනවා අලෝභ අදෝස අමෝහ කියලා. අකුසල පැත්තට දක්වනවා ලෝභ දෝස මෝහ කියලා. එතකොට මුල් හයක් විදිහටයි දක්වන්නේ. කුසල පැත්තේ තුනකුත් අලෝභ අදෝස අමෝහ, අකුසල පැත්තේ ලෝභ දෝස මෝහ විදිහට ක්‍රියාවන් සිදු කිරීමේදී මූලික කරුණු මූලික පදනම් හයක් ගැන මේ සඳහන් කරන්නේ කර්ම සිද්ධ කිරීමේදී. එතකොට මෙතෙන්දී අපි දැනගන්නට ඕන යම් කෙනෙක් පුණ්‍ය කර්මයක් කරනවා නම් ඒ පුණ්‍ය කර්ම වලට කියලා ඒ නමින් පුණ්‍ය විපාක නැත්නම් පුණ්‍ය මූල කියලා එකක් නැහැ. කුසල මූල තමයි තියෙන්නේ නැත්නම් අකුසල මූල තියෙන්නේ. එතකොට අපි යම් කෙනෙක් පුණ්‍ය කර්මයක් කරනවා නම් ඒ පුණ්‍ය කර්ම වල පදනම තමයි කුසල මූලයක් කියන එක. හැබැයි හැම කුසල කර්මයක්ම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. මහාචාර්ය සූත්‍රයේ පැහැදිලිවම දැක් වෙන ආකාරයට සම්මා දිට්ඨිය කොටස් දෙකයි. එක සම්මා දිට්ඨියක් පුණ්‍ය භාගිය වෙච්ච එක පුණ්‍ය කර්ම පිළිබඳව, අනිත් සම්මා දිට්ඨිය කුසලය කුසල්ම පිළිබඳව චතුරාර්ය සත්‍ය සම්බන්ධ අත්දැකීම. එතකොට අපි තේරුම් ගන්නට ඕන හැම පුණ්‍ය කර්මයකම මූලය තමයි කුසලය. කුසල මූලයකින් තමයි පුණ්‍ය කර්ම හටගන්නේ. හැබැයි ඒක ශාස්ත්‍ර වූ කුසල කර්ම. ඒක ලෝකයේ තුල සංසාර චක්‍රය තුල සිද්ධ කරන පුඤ්ඤාභිසංකාර සහ අපුඤ්ඤාභිසංකාර වශයෙන් තියෙන කර්මයක්. එතකොට මෙන්න මෙතෙන්දී අපි දැනගන්නට ඕන දෙයක් තියෙනවා. හැම පුණ්‍ය කර්මයක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. ඇයි? හේතුව පුණ්‍ය කර්ම නොවන කුසලොත් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අරසිංහ මාර්ගයේ වැඩීම, ත්‍රිවිධ ශික්ෂා පුහුණු කිරීම, දස සංඥා වැඩීම මෙන්න මේ කරුණු අපට සඳහන් කරන්න පුළුවන් තනි කර්ම කුසල කියලා. ඒව පුණ්‍ය කර්ම කියන ගණයට දක්වලා නැහැ. එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් පුණ්‍ය කර්මත් කුසල කර්මත් එකක්ද කියලා. එකක් කිව්වොත් ඒක නිවැරදි නැහැ. දෙකක් කිව්වොත් ඒත් නිවැරදි නැහැ. වර්තමානයේහි පසුගිය කාලයේ පුරාම බොහෝ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුසල සහ පුණ්‍ය කියන දෙක එකක්ද දෙකක්ද කියන කාරණේ. එතකොට එකද දෙකද කිව්වොත් ඒක තනිවම ඒකාංශික එකකට උත්තරයක් දෙන්න බෑ. ඒක විභජ්‍යවාදී විදියට දෙන්න ඕන උත්තරයක්. එතකොට හැම පුණ්‍ය කර්මයක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්ම වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත් හැම බස් එකක්ම වාහනයක්. නැත්තම් හැම කාර් එකක්ම වාහනයක්. නමුත් හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. බස් නොවන වාහනක් තියෙනවා. අන්න ඒ වගේ තමයි හැම පුණ්‍ය කර්මයක්ම කුසලයක්, කුසලයේ මූලයෙන් හටගන්නේ. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්ම වෙන්නේ නැහැ. පුණ්‍ය කර්ම නොවන කුසලොත් තියෙනවා. එතකොට මේ පුණ්‍ය කර්ම වලටම කුසල කියන නමත් විවහාර කළා තියෙනවා. දැන් අප ආද මේ සාකච්ඡා කරන මේ අංගුත්තර නිකේ අටක නිපාතේන පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රයෙන් අටේ මේ බික්කවේ පුඤ්ඤාභිසන්දහා කුසලාභිසන්දහා කියලා කියනවා. මහා පුණ්‍ය ගංගා අටක් කුසල ගංගා අටක් කියලා දේශනා කරනවා. එතකොට මෙතන මේ කුසල කියලා කියන්නේ අර ලෝකෝත්තර කුසලයට නෙවෙයි ලෞකික කුසලයටත් කුසල කියන වචනේ භාවිත කරලා තියෙනවා. අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. පුණ්‍ය කර්ම වලට පුණ්‍ය කියන වචනේ භාවිත කරලා තියෙනවා. කුසල කියන වචනේ භාවිත කරලා තියෙනවා. හැබැයි ඒ කුසල කියන තැනදී නියෝජනය වෙන්නේ ලෝකෝත්තර කුසලයේ නෙවෙයි ලෞකික කුසලයේ. කුසලයේ කොටස් දෙකයි. එකක් ලෝකෝත්තර කුසලය, අනිත් එක ලෞකික කුසලය නැත්තම් පින කියන එක. එතකොට මෙතන මේ පුඤ්ඤාභිසන්දහා කුසලාභිසන්දහා කියලා කියන්නේ, මෙතන කුසලාභිසන්දහා කියන්නේ ලෞකික කුසල ගංගාව කුසල් උල්පත කියන එක. එතකොට මම හිතන්නේ ඔබට යම්කිසි සාමාන්‍ය අවබෝධයක් ලැබෙන්නට ඇති මේ පිළිබඳව. ඊළඟට අපි කල්පනා කරන්න බලන්න වටිනවා ඇයි අපි මේ පුණ්‍ය කර්ම කළ යුත්තේ කියලා. පුණ්‍ය කර්ම කරන්න හේතුව ඒ සඳහා බුදුහාඳුරෝ මඟ පෙන්වුවේ ප්‍රධාන වශයෙන්ම මේ ලෝකයේ ඉපදෙන සත්‍යයන් හැම දිනෙකටම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා මාර්ගඵල ලබන තරම් අවබෝධයක් තිබුණේ නැහැ. එදා බුදුහාඳුරගේ කාලෙත් නැහැ, අද කාලෙත් නැහැ. ඒක තමයි යථාර්ථය. තොර මෙන්න මෙවැනි කාලයක මෙවැනි ස්වභාවයකින් යුක්ත අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාව යුක්ත වුණා වගේම උන්වහන්සේ මහා කරුණාවෙන් ලෝකය ගැන කටයුතු කරපු උත්තරම වහන්සේ කෙනෙක්. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට පෙනී ගිය ප්‍රධානතම කාරණයක් තමයි මේ ලෝකයේ ඉපදෙලෙන සත්‍යම් බොහෝ දෙනෙක් මරණයට පත් වුණාට පස්සේ දුගතිගාමී වෙන අය කියන කාරණේ. මිනිස්යන් වශයෙන් ඉඳලා මරණයට පත් වෙන මිය යන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මනුස්ස ලෝකයෙන් පහළ ස්ථානවල, විශේෂයෙන් ප්‍රේත ලෝකයේ වැනි ස්ථානවල තමයි ඉපදෙන්නේ, දුගතියට යන්නේ. අන්න ඒ නිසා උන්වහන්සේට ලොකු අනුකම්පාවක් කරුණාවක් ඇති වුණා මේ සත්වයන්ට සුගතිගාමී වීමේ මාර්ගය පෙන්ලා දෙන්න. අන්න ඒ නිසා භාගතුන් වහන්සේ නිතිපතාම බැලුවා උන්වහන්සේට කෙනෙකුට නිවන් දකින්න විතරක් නෙවෙයි සුගතිගාමී වෙන්න උදව්වක් කරන්න පුළුවන් නම් ඒකට උදව් කළා. පින්නතුන් දන්නවා මට්ට කුණ්ඩලී කියන ඒ තරුණයා අසනීපෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ තරුණයා මුණගැහෙන ගියා. ඔහු බොහොම අසාධ්‍ය මට්ටමේ හිටියේ. ඔහු ඇඳේ බිත්තියේ පැත්තට මෝණ දාලා හිටියේ. වැඩිදියක් සබහවට බුදුහාඳුර හිටිය පැත්තට හැරෙන තරම්වත් හැකියාවක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔහු වෙන දිසාවට ආලෝකයේ විහිදුවලා ඒ ආලෝකයේ පිළිබඳව ඔහුගේ ප්‍රසාදය ඇති කළා දීලා යවසාන මොහොතේ හිත පිරිසුදු කළා. ඔහුට සුගතිගාමී වෙන මාර්ගය සකස් කළ දුන්නා. දැන් බලන්න එවෙලේ බණක් කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් ඔහුට තිබුණේ නැහැ. ඔහුට අඩුම ගානේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරෙන තරම්වත් ශක්තියක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේට කරන්න පුළුවන් උපරිම උදව් කළා. ඒ වගේම බොහෝ දෙනෙකුට සුගතිගාමීන් උදව් කරපු ආකාරය අපිට දැක ගන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් චත්තමානවක. ඒ චත්තමානවක කියන කුමාරයා එදාම මියන් හිටිය කෙනෙක්. ඔහුටත් ප්‍රඥාව විහිළට දිනු කරගන්න පුළුවන් හැකියාවක් තිබෙච්ච කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ තරුණ කුමාරයා ගැන දැකලා ඔහුට අර යෝවද සම්පවරෝ මනුජේසු කියන චත්තමානවක ගාථා ඉගැන්නුවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්හි ගුණ තියෙන මේ ගාථා තුන උගන්වලා ඔහු යැව්වා. ඔහු ටික වේලාවකින් ඔහුට නොවැළැක්විය හැකි මාරාන්තික අනතුරක් තිබුණා. අනතුරට පත් වුණා. නමුත් ඔහු අර තෙරුවන කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන සුගතිගාමී වුණා. එතකොට ඔහුට සුගතිගාමී වෙන හේතුනේ මෙන්න මේ පුණ්‍යගාමී පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දැක්වෙන විදිහට මේ බුදු දහම් සංගුණ කියන තෙරුවන කෙරෙහි ඇතිවෙච්ච ප්‍රසාදය. භාගතුන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරන යම්කිසි කෙනෙකුට මේ බුදු දහම සංඝ කියන තෙරුවන කෙරෙහි ප්‍රසාද මාත්‍රයක් හරි තියෙනවා නම් ඒක නා දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. අවසාන මොහොතේ අපේ හිත තෙරුවන කෙරෙහි පිහිටුවා ගන්න පුළුවන් නම් ජමුරු ප්‍රඥාවක් නොතිබ්බත් අපට සුගතිගාමී වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික වශයෙන් අනුශාසනා කරන්නේ සුගතිගාමි වෙන්න, ස්වර්ග මාර්ගය දේශනා කරන්න. අන්න එතෙන්දී ඇතැම් අය බුදුරජාණන් වහන්සේට මුණ ගැහිලා ධර්ම සාකච්ඡා කරත් එයාට ගැඹුරු ප්‍රඥාවක් තිබුණේ නැහැ. වරක් එක්තරා වයසක අවුරුදු 120ක් වයස ඇති බ්‍රාහ්මණයන් දෙදෙනෙක් බුදුරජාන් වහන්සේ හමු වෙනට ආවා. ආපු අවස්ථාවේදී මේ තැනැත්තන් දෙදෙනා අහනවා බුදුරජාන් වහන්සේගෙන්, ස්වාමීනි අපි බොහොම වයසක අය, අපේ ජීවිතේ යහපත වෙනස හේතු වන සුගතිගාමි වෙන ධර්මයක් දේශනා කරන්න කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන. උපනීයති ජීවිත මප්පමායු ජරූපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරත සුඛාවහානි. උපනීයති ජීවිතේ ටිකෙන් ටික මරණය කරලා ළඟා වෙනවා. ජීවිතේ බොහොම ටික කාලයි. මෙන්න මේ මරණය ගැන බිය දන කෙනා අප්‍රමාදීව පුණ්‍ය කර්ම කරන්න කියලා තමයි උනන්දු කරේ. මේ බුදුරජාණන් වහන්සේගේ මනුසාසන වෙනත් බාහිර ශාස්ත්‍රවේදෙක්ගේ හෝ වෙනත් බුදුරජාණන් වහන්සේට වඩා ප්‍රඥාවන්ත කෙනෙක් අනුශාසන නෙවෙයි මේ. අංගුත්තර නිකායෙහි දුක නිපාතේ මේක ඉතාම පැහැදිලිව දැක්වෙනවා මේ බ්‍රාහ්මණ දෙදෙනාගේ විස්තරය. නමුත් පිනුතුරින් බලන්න මෙහි තියෙන අසිරිය, මේ තැනැත්තන් සුගතිගාමී වුණා මේ අනුශාසන වහලා පුණ්‍ය කර්මවල හිත පිහිටුවාගෙන. මෙහෙම සුගතිගාමී වෙච්ච මේ අය නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ඒ විස්තරය තියෙනවා සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේහි උපනීයති සූත්‍රය. උපනීයති සූත්‍රයේදී අර භාගතුන් වහන්සේ වෙත ආපු මේ දෙවියා නැවත බුදුරජාණන් වහන්සේට අර ඉගෙනගත්තු ගාථාම සඳහන් කළා. නැත්තම් ਉਹ සුගතිගාමී වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන අහපු අනුශාසනාව ගාථාව මතක තියාගෙන ඉඳලා නැවත මේ ජීවිතයේදී භාගතුන් වහන්සේට මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ දොහොර ගාථාව බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළා. උපනීයති ජීවිත මප්පමායු ජරූපනීතස්සන සම්තිතානා. සත්‍ය මරණය කරා එළඹෙනවා ටිකෙන් ටික. ජරා විසින් පීඩාවට පත් වෙනවා. මරණය ගැන මේ බිය තියෙන කෙනා පුඤ්ඤායනි කරාත සුඛාවහනයි කියලා. පින්තුනි බලන්න මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ මේ දෙවියාට අර වෙලාවේදී අර ගාථාව ඔහු සඳහන් කරපු වෙලාවේදී ඒ ගාථාව ඒ වගේම ඒ විදිහටම බුදුහාඳුරු අනුමත කළේ නැහැ, පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේම කලින් මේ දෙවියාට සඳහන් කරපු ගාථාව නැවත බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට සඳහන් කරනකොට උන්වහන්සේ කනුමත කළේ නැහැ. උන්වහන්සේ ගාථා වෙනස් කළ කියන්නේ කොහොමද? උපනීයති ජීවිත මප්පමායු ජරූපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමි සම්පජේ සම්තිතෙක්කෝ. මේ ලෝකෙට තියෙන ආසාව දුරු කරගන්න කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත මේ ස්කන්ධ පංචකයට තියෙන ආසාව ඇලීම දුරු කරගන්න කියලයි මේ නිවන් මාගය දැම්මේ දේශනා කරන්නේ. බලන්න ඒ තැනැත්තාම කලින් මුණ ගැහිච්ච වෙලාවේදී ඔහුට ස්වර්ගගාමි මාර්ගය දේශනා කළා. ඔහුට ඒ අවස්ථාවේදී අවශ්‍ය වෙලා තිබුණේ එක දැන් ඒ දෙවියාම නැමතවිල සඳහන් කරන වෙලාවේදී කියන්නේ ආයි සුගතිගාමි වෙන මාර්ගය නෙවෙයි දැම්මේ සඳහන් කරන්නේ නිවන් දකින මාර්ගය. පින්නොතින් මෙන්න මේ වගේ අනුශාසනලෙන් අපට පැහැදිලිව පේනවා එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ ස්වර්ග මාර්ගයේ දේශනා කළ අවස්ථාව උචිතව ඒ වගේම උචිත පරිදි මොක්ෂ මාර්ගයේ නිවන් මාර්ගය දේශනා කළා. මේ දෙකේම වැදගත්කම උන්වහන්සේ ඊටාම මනවින් දැක්කා. කර්මය ගැන, ලෝකය ගැන, සත්වයා ගැන, සිත ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන බුදුරජාණන් වහන්සේ ඒ සම්පූර්ණ අවබෝධය මත පිහිටලා සත්වයන්ගේ චතුපපාත ඥාන, ඒ වගේම ආසියානුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන, මේ සියලුම ඥානයන් උපයෝගී කරගෙන උන්වහන්සේ ලෝකයට දෙන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය ලබා දෙන්නට කටයුතු කළා. අන්නෙහිදී පිනගෙන නිතර උන්වහන්සේ අගය කළා තියෙනවා. මා පුඤ්ඤස්ස බහයි, පිනට බය වෙන්න එපා. ඇයි මේ පුණ්‍ය කර්ම කියන්නේ පුඤ්ඤස්ස සුඛස්සේතං আদি වචනම්. පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. සිත පිරිසිදුව දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් පින්කම් කරන්න කියලා නිතර අවධානය කළා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා සඳහන් කළා. දානයත් සීලයත් නැත්තම් සමචරියාවත් මෛත්‍රී සිතවිල්ලත් නිතර වඩන කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ. ඒදි දේශනා කරනවා මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති. ඒ වගේම පූරති දිහිරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචනං කියලා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස පිනට අවමන් කරන්න එපා කියලා. ධර්මයේ ඇතැම්මිට ගැඹුරු කාරණාව බහනකොට නැත්තම් පුඤ්ඤ පාප පහේනස්ස කියන ප්‍රකාශයන් එමෙහුවට පස්සේ කුසල අකුසල දෙකේදී අර තියෙන පුණ්‍ය පාප කියන අවස්ථා දෙක දුරු කරන අවස්ථාවක් ගැන ඔබ ඇහෙනකොටම ඔබට හිතෙන්නේ අර සබ්බ පාපසකරණං කියපු විදියට පව් දුරු කරන කිව්වා වගේම පුණ්‍ය කර්ම දුරු කරන්නේ කියලා බුදුහාම දේශනා කරන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම හිතනවා නම් පිනොතුනේ ඒක ලොකු වැරදීමක්. ඒක ඊටාම පැහැදිලිව සූත්‍රවල විස්තර වෙනවා. බුදුහාම සඳහන් කරන්නේ පුණ්‍ය කර්ම සුළු පුණ්‍ය කර්මයක් කියලාවත් අවමං කරන්න එපා. ඒ වගේම ලෝකේ ඉන්න නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් කිසිදාක පිනට නින්දා කරන්නේ නැහැ, පිනට අවමං කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නුවණැති කෙනා සුළුයෙන් සුළුයෙන් හරි පින්කම් කරලා හරියට වතුර කලයකට වතුර බිඳුව බිඳුව එකතු වෙලා මහා වතුර කලයක් නිර්මාණය වෙනා වගේ කුඩා කුඩා නමුත් පුණ්‍ය කර්ම කළා කාලයකදී මහා පුණ්‍ය ගංගාවක් පින් උල්පතක් හදා ගන්නට තරම් නුවණැති කෙනා දක්ෂ වෙනවා කියලා සඳහන් කළා. ඇහි පින්නතුනේ අපි පින්කම් කළ යුත්තේ එකක් තමයි අපේ හිත ලස්සන වෙන්න. පින්කම් කරන අවස්ථාවේදී අපේ හිත ඊටාම ලස්සනයි. එනිසා තමයි කියන්නේ පීති මුදාරං වින්දති දාසා. දන් දෙන තැනැත්තා හරියම ලස්සනට හිත සතුටින් ඉන්නවා කියලා. සිල්වන්ත වෙන කෙනා සතුටින් ඉන්නවා. මෛත්‍රී භානාව වඩන කෙනා සතුටින් ඉන්නවා. අපේ ජීවිතයේ පින්නතුනේ අවසාන ඉලක්කය ඔබ කුමක් කළත් ඒ හැම දෙයකින්ම අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සැපෙන් ජීවත් වෙන්න. සතුට. අන්නේ සතුට ලබා ගැනීමේ මූලික ලක්ෂණයක් තමයි පින්කම් කිරීම කියන එක. හිත පිරිසුදු තියාගෙන, නිර්ලෝභීව, සිය දෑසින් දන් දීම, සිල්වන්ත වීම, මෛත්‍රී භාන වැඩි වීම, සමත කමඨහනක් වැඩි වීම, මෙන්න මේ වගේ කාරණා සිද්ධ කිරීම අපේ ජීවිතයේ මානසික සතුට දිනු වෙන හේතුවක්. ඒ මානසික දිනුව අනිත් පැත්තෙන් කායික නිරෝගීතාවයට බලපානවා, ශරීර සෞඛ්‍යයට බලපානවා, දිගාසිරි සම්පත් ලබන්න හේතු වෙනවා. සාමාන්‍ය දානමය පින්කම් විතරක් නෙවෙයි පින්නතුනේ. අපේ දෑත එකතු කළ වැඩිහිටියන් වඳිනවනම් අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. යම් කිසි කෙනෙක් වැඩිහිටියන්ට වයෝවෘද්ධ, ගුණවෘද්ධ, ඒ වගේම තපෝවෘද්ධ කෙනෙකුට මෛත්‍රී සහගතව වන්දනාමාන කරනවා නම් එතනත් තා සම්පත් හතරකින් වර්ධනය වෙනවා කියලා. ආයු, වර්ණ, සැප, බල කියන. ආයුෂයෙන් දිනු වෙනවා, ශරීර ලස්සනෙන් දිනු වෙනවා, සැපෙන් දිනු වෙනවා, ශරීර ශක්තියෙන් දිනු වෙනවා කියලා. ඉතින් මේ සම්පත් වලට පින්නතුනේ කවුද අකමැති? මේ ගාථාව දේශනා කරන්න හේතුනේ ඇයි? බුදුරජාන් වහන්සේට මුණ ගැහුණු එක්තරා කුමාරයෙක් දවස් 7න් මියන හිටියේ. දවස් 7න් මරණයට පත් වෙන හිටිය දරුවෙක්. මේ ගැන බුදුහාමර දැක්කා. ඔහුව ජීවිතානතුරෙන් වළක්වන්න පුළුවන් කියන එකක් දැනගත්ත මේ මාරකණතුරෙන්. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ලවා මේ කුමාරයට දවස් 7ක් පිරිත් කියවලා ස්වාමීන් වහන්සේලාට වැඳෙව මේ කුමාරය ලවා. පින්නතුනේ දවස් 7න් මරණයට පත් වෙන හිටිය මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා කියලා කියනවා. මේ පුණ්‍ය කර්ම වල ආනිසංස. ඔබ අකමැතිද මේ වගේ ආනිසංස ලබා ගන්න? ඔබේ දරුවාට මාරකණතුරක් තියෙනවා නම් මේ පුණ්‍ය කර්ම කළා ඒ මාරකණතුරෙන් වළක්වා ගන්න ඔබ අකමැතිද? අපේ කැමැති දවසක් හරි තවත් වැඩිපුර ජීවත් වෙන මේ සුගතියේ. එහෙනම් පින්නතුනේ අපි මේ වෙනි පින්කම් කරන්නට ඕන. ඒ පින්කම් කරන්න මානසික සතුට දිනු වෙන වගේම ශරීර සෞඛ්‍යය දිනු වෙලා නිරෝගී සම්පතිය දිගසිර සම්පත් දිනු වෙනවා. අනිත් කාරණේ තමයි සංඛාර උප්පත්ති කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ශ්‍රද්ධාව, සීලය, සෘතවත් භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව මේ කරුණු යම් කෙනෙක් වඩනවා නම් එතනත්තා මේ ජීවිතය යහපතක් බලාපොරොත්තු වෙනවා නම් ඒ විශ්ෂ්ඨ වෙනවා. පරලෝ ජීවිතයේ සුගතිය බලාපොරොත්තු වෙනවා නම් ඒකත් ඉෂ්ඨ වෙනවා. ඒ සුගතිය යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකෙට එන්න කැමති වෙනවා නම් මේ පින්කම් වල ආනිසංසයෙන් ප්‍රාර්ථනා කරොත් එතකොට මනුස්ස ලෝකෙටත් එන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි එතනත්තා දිව්‍ය ලෝකෙ යන කැමති නම් ඒකත් පුළුවන් කියලා. බ්‍රහ්ම ලෝකෙ යන කැමති නම් ඒත් කැමතියි කියලා. මනුස්ස ලෝකෙට එන අවස්ථාවේදී ඉහළ කුලයක ඉපදෙන කැමති නම් ඒකත් ඉෂ්ඨ වෙනවා මේ පින්කම් වල ආනිසංසයෙන් කියලා. ඒ විතරක් මේ සංසාර දුකෙන් නික්මලා ආසවක්ඛේ ඥානෙ ලැබීම වශයෙන් ප්‍රඥාව ඉහෙරටම දිනු කරගන්න කැමති නම් ඒ සඳහාත් මේ කරුණ හේතු වෙනවා කියලා සංඛාර උප්පති සූත්‍රයේ දේශනා කරනවා. ඒ නිසා පින්නතුනේ එක පැත්තකින් මේ ජීවිතයේ සතුට සහනය සමගිය විතරක් නෙවෙයි, පරලෝ ජීවිතයේ සුගතිය විතරක් නෙවෙයි, නිවන සඳහා වූ ගමන් මගටත් ප්‍රධාන වශයෙන්ම හේතු වන දෙයක් තමයි මේ පුණ්‍ය කර්ම කියන දේ. අපට යහපත් මිතුරන් මුණ ගැහෙන්නේ මේ අප සිද්ධ කරන පින් කමලානිසංස විදියට. විශේෂයෙන්ම වේලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, යම් කිසි කෙනෙක් කරන්න පුළුවන් පින්කම් ටිකෙන් ටික ඉහළට දිනු කරන ආකාරය. අන්නේ පින්කම් දිනු කරන අතරේදී යම් කිසි කෙනෙක් විශේෂයෙන් දානමය පින්කමක් කරනකොට සහත්තා දානං දේති, දෑතින් දන් දෙනවා නම්, සක්කච්ඡන් දානං දේති, මනාව සකස් කළ දානය දෙනවා නම්, චිත්තිකත්වා දානං දේති, ගෞරවයෙන් දන් දෙනවා නම්, ආගමන දිට්ඨිකෝ දානං දේති, කර්මඵල අදහාගෙන දන් දෙනවා නම්, අනපවිද්දන් දානං දේති, නිතර නිතර දන් දෙනවා නම්, මෙන්න මේ ලක්ෂණ වලින් දන් දෙනකොට මොනෝද ලක්ෂණ? සක්කච්ඡන් දානං දේති, මනව සකසල දන් දෙනවා, සාත්තා දානං දේති, දෑතිම දන් දෙනවා, චිත්තිකත්වා දානං දේති, ගෞරවයෙන් දාන දෙනවා, ආගමන දිට්ඨිකෝ දානං දේති, කර්මඵල අදහාගෙන දන් දෙනවා, අනපවිද්දන් දානං දේති, නිතර නිතර දන් දෙනවා. මෙන්න මේ ලක්ෂණ වලින් යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් ඒ කෙනාට සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන විපාක සඳහන් කරනවා. ඒ විපාක අතරින් එක්තරා සුවිශේෂී සානිසංශයක් ගැන දැක්වෙනවා. ඒ තමයි ඒ කෙනාට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබිච්ච වෙලාවකදී ධර්ම ශ්‍රවණය සඳහා අවධානය සිතුවිල්ල යොමු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ධර්මයේ තාම ගැඹුරු කාරණා හුදෙක් කර්මයේ පුනර්භවිතරක් නෙවෙයි, චතුරාර්ය සත්‍ය, පටිසමුපාද, අරසණගික මාර්ගය, මේ වගේ නිවනට ඍජුව හේතු වන පරමාර්ථ ධර්ම පිළිබඳව ධර්ම දේශනා කරද්දී ඒ තැනැත්තාට ඒ ගැන අවධානයක්, අවබෝධයක්, නුවණක් පහළ වෙනවා. මේ ලක්ෂණවල යුක්තව දාන දීමේ ආනිසංස විදියට. එහෙනම් පින්තුනේ, මනවින් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපට අවසාන වශයෙන් කුසල ප්‍රතිපදාව නැත්තම් ලෝකෝත්තර කුසලය සඳහා ඍජුවම හේතු වන්නේ අපි මේ කරන ලෞකික කුසලය නැත්තම් පුණ්‍ය කර්ම කියන කාරණය අපි ඉතාම මනවින් තේරුම් ගන්නට ඕන. අපට සැබෑ කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන ඍජු දහමක් මුණ ගැහෙන්නේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ අපි කරන අර ලෞකික කුසලය නැත්තම් පුණ්‍ය කර්ම වල ආනිසංස වශයෙන් කියන බව අපි මනවින් තේරුම් ගන්නට ඕන. අන්නේ ගමන් මගේදී අපේ පුණ්‍ය ගංගා වැඩි වෙන අවස්ථා 8ක් ගැනයි මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අට්ටි මේ භික්ඛවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා. මහණෙනි, මේ පුණ්‍ය ගංගා නැත්තම් කුසල ගංගා 8ක් තියෙනවා කියලා සඳහන් කරනවා. සුකස්සාහාරා, සෝවග්ගේක, සුඛ විපාකා, සග්ග සංවත්තනික. මේවා සැප විපාක ගෙන දෙන දේවල්, සුගතියට යන්න හේතු වන දේවල්, ස්වර්ගයට යන්න හේතු වන දේවල්, යහපත් විපාක ගෙන දීමට හේතු වන ඉට්ඨා, කන්තා, මනාපාදී වශයෙන් සඳහන් වෙන ඉට්ඨාය, කන්තාය, මනාපාය, ඊතාය, සුඛාය සංවත්තති. ඉෂ්ඨ අර්ථ ලබා දෙන, සැපේ ලබා දෙන, ලස්සන ආනිසංස ලබා දෙන, හිත පිණිස හේතු වන, සුඛ පිණිස හේතු වන කරුණු අටක් තියෙනවා කියලා දේශනා කරනවා. මෙන්න මේ කරුණු අටයි පුඤ්ඤාවිසන්ද සූත්‍රයේහි ප්‍රධාන තේමාවට පත් වෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ සඳහන් කරනවා පින් උල්පත් අටක් ගැන, ලෞකික කුසල් ගංගා අටක් ගැන මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. ඒව සැප විපාක ගැන දෙනවා. ඒ වගේම ලස්සන ආනිසංස ලබා දෙනවා. සුගතියට යන්න හේතු වෙනවා. මෙන්න මේ ආනිසංස ලබා දෙන මේ ලෞකික කුසල් හේවත් පුණ්‍ය කර්ම මොනවාද කියලා සඳහන් කරනවා. එයින් පළවෙනි කාරණේ තමයි ඉද භික්ඛවේ අරිය ශාවකෝ බුද්ධං සරණං ගතෝ හෝති. මේ ශාසනයේ යම්කිසි කෙනෙක් බුද්ධ රත්නේ සරණ යනවා නම්, බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනාගෙන උන්වහන්සේ සාසෘ ස්ථානයේ තබාගෙන නිතර බුදුගුණ සිහිපත් කරනවා නම් මට මේ ශාසනයෙන් එතර වෙන්නට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මට පිළිසරණක් වේවා කියන ප්‍රාර්ථනාව යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ විශ්වාසය, ගෞරවය, ශ්‍රද්ධාව බුදුන් සරණ යාම සඳහන් කරන්නේ මහා පිං උල්පතක් ලෞකික කුසල ගංගාවක් විදියට. පින්නතනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි මුලින් දැනගන්නේ උන්වහන්සේගේන උන්වහන්සේ පිළිබඳව ගුණ සඳහන් වන ඉතිපිසෝ පාඨයෙන්. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදී මෙන්න මේ ගුණ ගැන අපි අවබෝධයක් ලබනකොට බුදුහාඳුර ගැන අපේ හදවතෙහි මහා ලොකු ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. මේ වගේ ගුණ තිබිච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් නේද? සියලු දුක් කෙලවර කරපු, සියලු කෙලෙස් ප්‍රහිණ කරපු, රහසින්වත් පවක් නොකරපු, දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රවරයෙකු වුණු, තුන් ලෝකයේ මනවින් අවබෝධ කරගත්තු, යහපත් ගමන් නැති, තමන් වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු, දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රවරය වෙච්ච, සැඩපරුස පුද්ගලයන් දමනය කළ, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ලෝකෙට ධර්ම දේශනා කළ ලෝකීය උත්තම පුණ්‍යවන්ත තැනැත්තා නේද බුදුරජාන් වහන්සේ කියලා හිතනකොට ඒ පුද්ගලයාගේ හදවත බුදු කුටියක් බවට පත් වෙනවා. බුද්ධ මන්දිරයක් බවට පත් වෙනවා. අනේ නිසා තමයි අතීතයේ ශ්‍රී ලාංකික ඇතැම් ගත්කරුවන් සඳහන් කළේ පොතක් පතක් ලියනකොටත් බුදුරජාණන් වහන්සේ හදවතේ තබාගෙන එක කළේ මහද ගඳ කිලි කර සවුනේ ගෙවා දත්හට දුහුණන් දැනුම් සඳහා කරණේම් සිදස් සංගරා. මගේ හදවත බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක් කළා, සුවඳවත් කුටියක් කළා. ඒ සියලු ඤෙය මණ්ඩලය අවබෝධ කරා වූ බුදුරජාණන් වහන්සේට මගේ හදවත වාසස්ථානයක් කරලා මගේ මේ ග්‍රන්ථයේ සඳහන් කරනවා ලියනවා කියලා සඳහන් කළා. ඒ වගේම සඳහන් වෙනවා බුදුගුණ මුත්තේපොල් මෙත් බහාවුත් මුත්සිත් නොවේවා කෙනෙක් හේදු පරවැඩමුත් පියෝමා කියලා. මේ පින්නතුන අතීතයේ සිංහල භාෂාවෙන් ලියවෙච්ච පද්‍යයක් මේ. බුදුගුණ මුත්තේපොල් කතා කරනවා නම් බුදුගුණයක් මම කතා කරන්න ඕන. මෙත් බහාවුත් මුත්සිත් සිතනවා නම් මෛත්‍රී සිතුවිල්ලක් මම හිතන්නට ඕන. ඒ වගේම කායික වැඩක් කරනවා නම් පරෝපකාරයක් මම කරන්න ඕන කියලා සඳහන් කරනවා. බුදුගුණ මුත්තේපොල් මෙත් බහාවුත් මුත්සිත් නොවේ වාක්‍යණේ කිදු පරවැඩමුත් පියෝමා. මේ අතීතයේහි හෙළබසින් සඳහන් කරපු පද්‍යයක් මේක. ඒ නිසා සිතුවිල්ලක් සිතනවා නම් මෛත්‍රියක්, ඒ වගේම වචනයක් කතා කරනවා නම් බුදු ගුණයක්ම කතා කරන කියලා සඳහන් කළේ. ඇයි ඒක පිං උල්පතක් බව අතීතයේ පටන්ම අපේ බෞද්ධයන් හඳුනාගෙන තිබුණා. ඒ නිසා තමන්ගේ නිවසේ හිදෙන බතෙන් කොටසක් බුදුරජාණන් වහන්සේ වෙත නිවසේදීම පූජා කළා, තැන් වේදුරක් පූජා කළා, ගෙදර වත්තේ හැදෙන හොඳම දේ බුද්ධ පූජාව සඳහා පූජා කළා, ලස්සන සුවඳවත් මල් බුදුරජාණන් වහන්සේට පුදන්නම නිවස තුල රෝපණය කළා. ඒ මලෙන් සුවඳවත් මලෙන් පිච්ච මලෙන් සමන් පිච්ච මලෙන් දැස් සමන් මලෙන් බුදුරජාණන් වහන්සේ පුදලා මේ පුණ්‍ය ගංගාවට අපේ අතීත සැදැහැවතුන් එක් වුණා. ඒ නිසා පුණ්‍ය ගංගා අටෙන් පළවෙනි පුණ්‍ය ගංගාව ලෞකික කුසල ගංගාව විදිහට සඳහන් කරන්නේ බුදුන් සරණ යාම, බුදුගුණ අනුව තමන්ගේ දිව්‍ය මඟ පහන් කර ගැනීම. දෙවැනි පුණ්‍ය ගංගාව තමයි ඉද භික්ඛවේ අරිය ශාවකෝ ධම්මං සරණං ගතෝ හෝති. මේ ශාසනයේ ශ්‍රාවකෙක් ධම්මං සරණං ගච්ඡාමි කියලා ධම්ම සරණ යනවා නම් ධර්මයේ තියෙන ස්වකහාතාදී ගුණ මේ ධර්මයේ පිළිපදිනකොට ඒ ධර්මයේ මනවින් දේශනා කරපු ධමයක් මේ ජීවිතයේදීම විපාක ලැබෙනවා. ඒක ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන ධමයක් එන්න බලන්න කියලා ඕන කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන්. තමන් වෙත උපදවාගෙන ප්‍රතිඵල බලන්න ඕන ධමයක්. ඒ වගේම වෙන වෙනම තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධමයක් කියන මෙන්න මේ ධමෙහි ගුණත් සමග මේ ධම තමන්ගේ සසර දුකේ නිදහස් වෙනට හේතු වෙනවා කියන විශ්වාසයෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් ධම් සරණ යාමත් පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක් විදිහට සඳහන් කළා. ඊළඟට සංඝං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහා සිය ජීවිතයම කැප කරපු ශාසනික චිරස්ථිතිය, මේ ශාසනික උරුමය පරපුරෙන් පරපුරට රැගෙන යන්නට දිවි දෙවෙනි කොට කටයුතු කරන ගිහිගේ සියලු සම්පත් අත්හැරලා සමස්ත ජීවිතයම ශාසනයේ ජීවත් කරවන්නට යොදන ස්වාමීන් වහන්සේලා ගැන ගෞරවය, විශ්වාසය, ශ්‍රද්ධාව තමයි සංඝං සරණං ගච්ඡාමි කියන, නැත්නම් සංඝං සරණං ගතෝ හෝති කියන මේ පුණ්‍ය ගංගාවෙන් අර්ථවත් වන්නේ. පින්තුනි, සුපරිපානතාදී ගුණයන්ගෙන් යුක්ත මේ ස්වාමීන් වහන්සේලා අනුත්තරම් පුණ්‍යක්ෂේත්‍රන් ලෝකස්ස ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය. බලන්න පින්තුනි, ඔබ ගුණහපත් දෙයක් ලෝකයා හුවනම්, පංචශීලය රකීමේ ආනිසංස හුවනම්, ආමරතාතර සැලකීමේ ආනිසංස ඔබ අසා දැනගත්තනම්, සොරකම් කිරීම හොඳ නෑ කියලා ඔබ හඳුනාගත්තනම්, මෛත්‍රී භානාවේ ආනිසංස දැනගත්තනම්, සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක පුහුණු කිරීමේහි ප්‍රතිඵල ඔබ අසා දැනගත්තනම්, බුදු දම සංඝ කෙන තෙරුවණක් ලෝකේ වැඩ සිටියා කියලා ඔබ අසා දැනගත්තනම්, ඔබ ඒ කාගෙන්ද දැනගත්තේ? ඒ දැනගත්තේ මේ ස්වාමීන් වහන්සේලාගෙන්. අන්නේ ස්වාමීන් වහන්සේලා තමයි බුදු දම සංඝ කියන මේ තෙරුවණ සජීවී කරන ජීවමාන රත්නය බවට පත් වෙන්නේ. අන්නේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කිරීම සංඝෝ පවජමානානම් කියලා කියනවා. මේ මෙහි මත වැඩම කරන අතුරින් උතුම්ම පුද්ගලයන් හැටියට දේශනා කරන්නේ සංඝ රත්නය. සමනාරංච දස්සනම් කියන්නේ ඒ සංඝ රත්නයේ දැකීමත් මංගල කාරණයක් කියලා කියනවා. උන්වහන්සේල වෙතින් ධර්ම ශ්‍රවණය කිරීම අපේ ජීවිතේට ආශිර්වාදයක් වෙනවා. අපි මව කුසට පිළිසඳ ගත දා ඉඳලම ඒ සංඝ රත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. අපි අවසානයේ නෙද්දක පියවන වෙලාවේදීත් ඒ ස්වාමීන් වහන්සේලම වැඩලා අපට සුගතිගාමී වෙන උදව් කළා. බැරි වෙලාවත් අපි දුගතිගාමී වුණොත් ඒ ස්වාමීන් වහන්සේලාටම දානේ පූජා කරලා පින් අනුමෝදන් කරලා අපි ඒ දුකෙන් මිදවන්නටත් ඒ ස්වාමීන් වහන්සේලා මැදිහත් වුණ අපට. මෙන්න මේ සංඝ රත්නයේ ගුණ සිහිපත් කිරීම මහා පුණ්‍ය ගංගාවක් විදියට සඳහන් කරනවා. මේ විදියට බුද්ධ ධම්ම සංඝ කින තෙරුවන මහා පුණ්‍ය ගංගාව විදියට දක්වලා ඊළඟට සඳහන් කරනවා තවත් විශේෂ කාරණයක්, දානයන් පහක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචීමානි භික්ඛවේ දානානි, මහා දානානි, අග්ගඥානි, රත්ත්‍ඥානි, වංශඥානි, ඒ වගේම පෝරාණානි, අසංකින්නානි, අසංකින්න වන්නානි, න සංකීයති, න සංකීස්සන්ති ආදී වශයෙන් සඳහන් කරනවා. මහා දානයම්, අග්‍ර දානයම්, ඒ වගේම බොහොම විසිතුරු වූ දානයන් පහක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ මොනවද? ඒ තමයි පින්තුනි, පංචශීලිය ආරක්ෂා කිරීම, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත් වතුර හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. යම්කිසි කෙනෙක් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවනම්, සෝ අභයං දේති, අවේරං දේති, අභ්‍යාපජ්ජං දේති, ඒ තැනැත්තා අභය දානය දෙන කෙනෙක් බවට පත් වෙනවා. අනිත් අයට නිර්භය භාවය ප්‍රදානය කරන කෙනෙක් බවට පත් වෙනවා. පංචශීලයේ රැකීම පින්වත්නි, හුදෙක් සීලය පමණක් නෙවෙයි, ඒක සීල අනුසති භාවනා කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ පංචශීලයම දානයක් වෙන ආකාරය දේශනා කරනවා. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් ඒ තැනැත්තා අභය දානය දෙන කෙනෙක් විදිහට සලකනවා. එක පැත්තකින් සිල්වත් වෙන ගමන් අනිත් පැත්තෙන් දානයත් පූජා කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ සූත්‍රය දක්වන ආකාරයට ඒ තැනැත්තා අභය දානය දෙනවා, අවේරං දේති මෛත්‍රිය දෙනවා, අභ්‍යාපජ්ජං දේති ලෝකයාට සුවපත් භාවය, නිදුක් භාවය දෙන අය විදිහට සලකනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙවෙයි පින්නතුනි, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, මෙන්න මේ පංච දුෂ්චරිතයෙන් යම්කිසි කෙනෙක් වැළකෙනවා නම් මෙන්න මේ වැළකීම් පහ හුදෙක් සීලයේ පමණක් නෙවෙයි, ඒවා අග්‍ර වූ දානයන් වශයෙන්, මහා දානයන් වශයෙන්, ඒ වගේම ලෝකේහි සත්පුරුෂ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කිසිදාක නිග්‍රහ නොකරන, වර්ණනා කරන, ඒ වගේම සැකියක් නොසිතෙන ගුණධම් පහක් විදියට දක්වනවා. එතකොට මෙන්න මේ පංචශීලය ආරක්ෂා කිරීම කිසිදාක නුවණැති කෙනෙක් නිග්‍රහ කරන්නේ නැහැ. පින්තුනේ, පංචශීලය ආරක්ෂා කිරීමත් මෙන්න මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ අනුව පුණ්‍ය ගංගාවක්. එතකොට කෙනෙක් කියනවා නම් පුණ්‍ය කර්ම කළ වැඩක් නැහැ, සසර දික් වෙනවා කියලා. ඒකෙනා කියන්නේ එහෙනම් පංචශීලය රකින්නත් ඕනේ නැහැ කියලා. දන් දෙන්න ඕනත් නැහැ කියලා. අම්මට තාත්තට සලකන්න ඕනත් නැහැ කියලා. මේකෙනා පින්නතුනේ මොකද්ද මේ කියන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ ධමයක් නෙවෙයි මේ කියන්නේ. අපට පින්නතුනේ පුණ්‍ය පාප පහේනස්ස කියලා අවස්ථාවක් තියෙනවා. ඒක අපි හිතල කරන දෙයක් නෙවෙයි. ඒක අපේ ලෞකික කුසලයේහි ඉහළටම ගියාට පස්සේ දිනු වෙන අවස්ථාවක් කියලා සඳහන් වෙන්නේ. ඒක ප්‍රතිඵලයක් මිසක් අපට උපදවා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගහකට අපි නගිනවා නම් ඉනිමගකින් ඒ ගහට නගින්න කලින් අපි ඉනිමග අයින් කරොතින් අපට ගහට නගින වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පුණ්‍ය කර්ම කියලා කියන්නේ ගහට නගින්න උපකාරී වන ඉනිමගක් වගේ. ගහට නැග්ගට පස්සේ අපට ඉනිමග අවශ්‍ය නැහැ. ඒකටයි මේ පුණ්‍ය කර්ම ප්‍රහිණ කිරීමක් සඳහන් කරන්නේ. එතෙන්දි සිද්ධ වෙන දෙයක් ඒක ගිලිහෙන දෙයක්. ඒක નિરાයසෙන් සිදුවෙන දෙයක්. නමුත් එතෙන්ට යනකම් අපට මේ පුණ්‍ය කර්ම වල ආනිසංස අපි ලබා ගන්නට ඕන. එයින් ලොකු ආනිසංසයක් ජීවිතයේ පහන් වීමක් ලෞකික ජීවිතයේ සාර්ථකත්වය ගෙදර සමගිය ලෝක සාමය සමාජ සදාචාරය පින මේ සියල්ලක්ම සඳහා මේ කරන පුණ්‍ය කර්ම මේ පුණ්‍ය ගංගා උල්පත් අපට හේතු වෙනවා. ඒ නිසා පින්තුනි අපි දානයක් දුන්නත් සීලයක් රැක්කත් මෛත්‍රී භානාවක් කරත් විතරක් නෙවෙයි අපි සම 40 කර්මස්ථානම දස අනුස්සති දස කසින දස අසුබ සතර බ්‍රහ්ම විහරණ සතර ආරූප ආහාරයේ පටික්කුල සංඥාව ධාතු මනසිකාරය මේ සියල්ලක්ම මේ සම 40 කර්මස්ථානම පිනතුනේ මේ පුණ්‍ය කර්මවල මඟ සලකුණු විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ සමත භාවනාවත් පුණ්‍ය කර්ම ගණයටම යන්නේ. එතකොට කුසල් කියලා යම් කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් කුසල් විතරක් කරන්න කියලා ඔහුගේ අපේක්ෂා කරන්නේ විදර්ශනා වැඩිම විය යුතුයි. ඒ විදර්ශනා වඩන්නත් පාදක වෙන්නේ පින්තුනේ මේ සීල සමාධි කියන මේ කොටස් දෙකේ ගමන් මාර්ගය. එහි බොහෝ අංගයන් මේ පුණ්‍ය කර්ම කියන ගණයට අයිති කරන්න පුළුවන්. එතකොට අපි එකසකින් ලෞකික සම්මාදිට්ඨිය ඉඳගෙන පුණ්‍ය කර්ම කරන ගමන් අපේ ජීවිතේ ලස්සන කරන ගමන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අපේ ලෝකෝත්තර කුසලයට නැඹුරු වෙන්නට ඕන. ඇයි අපි එහෙම කළ යුත්තේ? අපේ ලෞකික කුසල් කරන අතරේදී ලෝකෝත්තර කුසලයට නැඹුරු විය යුත්තේ අපට ජීවිතයේ වළක්වන්න බැරි අනතුරු අභියෝග අපේ ජීවිතය ඉදිරියේ තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මහලු වීම නැමැති දුකට අපේ පත් වෙනවා. මරණය නැමැති දුකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නැවත ඉපදීම කියන කාරණේ අපේ ඉදිරියේ තියෙනවා. මෙන්න මේ තුන තයෝ ධම්ම සූත්‍රයේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ ඇයි? සාස්ත්‍රවරයෙක්ගේ ධමයක් සද්ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා සඳහන් කරනවා. අපට සාස්ත්‍රවරයෙක් ආගමික නායකයෙක් අවශ්‍ය වෙන්නේ. එතුමා දේශනා කරන ධර්මය අපට අවශ්‍ය වන්නේ අපේ ඉදිරිපිට ජීවිත අභියෝග සැබෑ අභියෝග තුනක් අපේ ඉදිරියේ තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මහලු වෙනකොට අපට දුකටපත් වෙන සිද්ධ වෙනවා. අන්නේ දුකෙන් අපි නිදහස් වෙන වෙනවා. මරණාසන්න මොහොතේ අපි දැඩි සංවේගයකටපත් වෙනවා. අන්නේ දුකෙන් සංවේගයෙන් අපි දුර වෙන්නට ඕන. නැවත ඉපදීම සහ ඒ ඉපදෙන අවස්ථාවේදී දුගතියට වැටෙන පුළුවන් අවකාශය තියෙනවා. අන්නේ අනුතුරෙන් අපි බේරෙන්නට ඕන. මෙන්න මේ තුන නිසයි පින්තුනේ අපට සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ ජීවිත අභියෝග තුන අපේ ඉදිරියේ තියෙන නිසා. අන්නේ තෙන්දී දුකේ හට ගැනීම හා නිරෝධය අපි තේරුම් ගන්නට ඕන. අපි යම් කිසි වෙලාවක දුකක් විඳිනවා නම් කායික දුකක් හෝ මානසික දුකක් අපි විඳිනවා නම් ඒ විඳින අවස්ථාවේ අපේ ස්වභාවය තමයි අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අපේ හිත රූපය තුල අවිද්‍යාවෙන් නොදැනීමෙන් බැසගෙන තියෙන්නේ. ඕනෑම වෙලාවක යම් කිසි කෙනෙක් ගැන රාගයක් ඇති වෙනවා නම් යමෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් යමක් පිළිබඳව ඊර්ෂ්‍යාවක් මාන්නයක් ආඩම්බරකමක් පළිගැනීමක් මේ කුමන හෝ දුර්ගුණයක් තමන්ගේ හිතේ ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාවේ තමන්ගේ හිතේ පීඩාවක් ඒ පීඩා අවස්ථාවේදී හිතේ ස්වභාවය තමයි හිත අවිද්‍යාසගතව බාහිර අර තමා කලින් අසපු දැකපු රූප පිළිබඳව හිත බැසගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ අපි සමුදේ අන්තේ ඉන්නේ. ස්කන්ධ පංචකේ හටගත්තු දේ අන්තේ ඉන්නේ. ඒ කියන්නේ අර නිරුද්ධ වෙච්ච රූපය ගැන අනවබෝධයෙන් තාම ඒ රූපය අපි අවිද්‍යාවෙන් අල්ලගෙන ඉන්නේ. අන්නේ අල්ලගෙන ඉන්නේ නිසා තමයි අපිට බාහිර රූපයක් මතක් වෙනකොට අපි දුකටපත් වෙන්නේ. මෙන්න මේකෙන් වැළකෙන්න නම් අපි මොකද කරන්න ඕන? අර දුක්ඛ සමුදයන්තෙන් නැත්තම් ස්පර්ශ සමුදයන්තේ ඉඳලා ස්පර්ශ නිරෝධයන්තේ කරා අපි ගමන් කරන්නට ඕන. පටිසෝතගාමී විදියට උඩුගම් බලා අපි ගමන් කළ යුතුයි. ඒ මොකද්ද? ඇසල රූපයක් පේනකොටම මේ Taman දකින නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකින්න. කනට ශබ්දයක් අහනකොටම ඒ ශබ්දය තේරුම් ගන්නේ කනස් ශබ්දය සෝත විඥානයත් නිරුද්ධ වෙච්ච තැනක කියලා දකින්න. නාසයට ගඳ සුවඳක් දකිනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, හිතට අරමුණක් එනකොට ඒ හැම වෙලාවෙදිම තමා තේරුම් ගන්න අර මුල් අත්දැකීම නිරෝධයේච මොහතක වර්තමානයේ නව කර්ම විදියට හිතන අවස්ථාවේදී මේක තමන් හඳුනාගන්නේ කියලා දැක්කොත් ඒ දකින දකින අපි දුක්ඛ නිරෝධයට යනවා නැත්නම් ස්පර්ශ නිරෝධයන්තයට යනවා. අන්නේ ස්පර්ශ නිරෝධයට යෑම පිළිබඳව සිත නුවණින් පවත්වා ගැනීම තමයි ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාද ආදී වශයෙන් සඳහන් වන කරුණු රූප වේදනා ආදී ස්කන්ධ ඇස කන ආදී ආයතන රූප ශබ්ද ආදී අරමුණු ඒ වගේම චක්කු ධාතු ආදී ධාතු 18 අවිජ්ජා සංඛාර ආදී හේතුඵල ධමයේ අංග නාම රූප ආදී මේ ස්වභාවයන් මෙන්න මේ දේවල් අනිත්‍ය වශයෙන් බලන්නට ඕන. ඒවා අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මෙහෙම දැකීම තමයි ලෝකෝත්තර කුසලයේ කියන්නේ මේ මාර්ගයයි අපට ඍජුවම නිවන් දකින්නට හේතු වෙන්නේ. ඒ ගමන් මාර්ගයේ ශක්තිමත් කරගන්න නම් අපි කල යුත්තේ මේ අවබෝධය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි නැත්තම් සතර සතිපට්ඨානෙ අපි අඛණ්ඩව වාසය කරන්නට ඕන. මේ දැක්ම ඇති වෙච්ච මොහොතේ පටන්ම අපි සම්මා දිට්ඨිය වැඩි කරගන්න ගමන් සම්මා සංකල්පය යහපත් සංකල්පන ඇති කරගන්නට ඕන. සම්මා වාචා වචනේ නිවැරදි වෙන්නට ඕන. සම්මා කම්මන්ත කයින් කරන දේ නිවැරදි වෙන්නට ඕන. සම්මා ආජීවය තමා කරන රැකියාව දැහැමි වෙන්නට ඕන. සම්මා වායාමයේ තමගේ උත්සාහය යහපත් උත්සාහයක් වෙන්නට ඕන. සම්මා සති යහපත් සතිමත් බව සහ සම්මා සමාධිය යහපත් වූ සමාධිමත් භාවයේ සිට එකඟ බව මෙන්න මේ කරුණු අටට පින්නතුණි අපි ඉක්මනින්ම එළඹෙන්නට ඕන. ඒක බලෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සම්මාදිට්ඨිය ලැබිච්ච පමණට එක හතකින් ලෞකික කම්මස්සකතා සම්මාදිට්ඨිය ලැබුණු පමණටත් අපි මේ ගමන් මඟ ඔස්සේ ගිහිල්ලා උපරිම ලෙස සම්මා සමාධිය තුල ධ්‍යාන මට්ටමෙන් අපට වාසය කරන්න පුළුවන් සුගතිය තහවුරු කරගෙන. එහෙම නැත්නම් අපට පුළුවන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතම ඥාන ඇති කරගෙන මේ සම්මාදිට්ඨිය ආදී අංග නිවන් දකින මාවතේ අංගයන් බවට පත් කරගන්න අපට පුළුවන්. මෙන්න මේ අංග ටික අපේ ජීවිතයේ තහවුරුනා කියලා කියන පින්තුණි එවැනි කෙනාගේ ජීවිතය එක පැත්තකින් සුගතියට මුහුණ දාලා ඉන්නේ අනිත් පැත්තෙන් නිවනට නැත්තම් දුකේ නිදහස් වීම කරා ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට අපේ ජීවිතයේ කොතන හෝ තැන කඩුවක් වෙනවා නම් වැරදි වචන කතා කරනවා නම් ඒ කියන්නේ සම්මා වාචාව කඩ වෙලා. තමන්ගේ අතින් සොරකම් කරනවා නම් සම්මා කම්මන්තේ කඩ වෙලා. කරන රැකියාව අධර්මික නම් සත්ව වෙලදාම, මාංශ වෙලදාම, මද්ද්‍රව්‍ය වෙලදාම, ආයුධ වෙලදාම, වසවිස වෙලදාම මේ ආදී ව්‍යාපාර වලට සම්බන්ධ දෙයක් නම් කරන්නේ අපි ඉන්නේ මිච්ඡා ආජීවයෙන් ඒ ලබන වැටුප පින්න තුනේ තමන්ට දෙහැමි දෙයක් වෙන්නේ නැහැ. තමාගේ නිවන් මගට ඒක ඉවහල් වෙන්නේ නැහැ. තමා නිවන් මගින් බැහැර වෙන කෙනෙක් වෙනවා. මෙන්න මේ විදියට යම් කිසි කෙනෙක් ගැන අමනාපයෙන් ඉන්නවා නම් අපේ සම්මා සංකල්පේ නැහැ වෙලාවේ. මෙන්න මේ වගේ ජීවිතේ කොතනකෝ අඩුවක් වෙනවා නම් ඉක්මනින්ම තේරුම් ගන්න. ඇයි මේකට හේතුව? තමා ආරස්නික මාර්ගයෙන් ඉවත් වෙලා ඉන්නේ. ඒ ඉවත් වෙන පමණට තමන්ට දුක් වේදනා හේතු වෙනවා. එහෙනම් ඉක්මනින්ම මේ මාර්ගයට එන්නට ඕන. මේ ආරසණික මාර්ගයේ අඩුවක් නම් ඒ අඩුව තියෙන කොතනද? ඒ අඩුව තියෙන්නේ අර සම්මාදිට්ඨිය ලබා ගැනීම අඩුවමයි. සම්මාදිට්ඨිය උපදවා ගන්න අඩුපාඩුවක් වුණා නම් ඒ අඩුපාඩුවට හේතුනේ මොකද්ද? කල්‍යාණ මිත්‍රාශ්‍රය අඩුවක්මයි වෙලා තියෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වයේ ආශ්‍රය අඩුවක් වුණා නම් ඒකට හේතුව ඇයි? ඔබ අතීත කර්ම විපාක විදියට ආනිසංස විදියට කල්‍යාණ මිත්‍රයන් ලැබලා තියෙනවා. නමුත් ඔබ කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න තරම් නුවණැති උනේ නැහැ. සත්පුරුෂ දහම් ලැබුණ නැහැ කියන එක ගැන අපි අවංකව තේරුම් ගන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන ඔබ හුඟා වාසනාවන්තයි. ඔබ අතීත කර්මවල ආනිසංස විදියට කල්‍යාණ මිත්‍රත්වයේ ලැබලා තියෙන වගේම ඒ කල්‍යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කරන තරම් ඔබ භාග්‍ය සම්පන්න වෙලා තියෙනවා. අන්න එතනින් අපි ඉක්මනට මෙලබෙන්නට ඕන මේ දහම් පිළිබඳ අවබෝධය ලබාගෙන අපේ ජීවිතය ආරක්ෂණය මාර්ගයට ඍජුව බැස ගන්නට ඕන අපි. මෙන්න මේක තමයි සිද්ධ කරන්නේ. මේක තමයි සඳහන් කරන්නේ ධර්මයේහි. යම් කිසි කෙනෙක් ලොකු කන්දක් මුදුනට නැගලා ප්‍රඥාව නැමැති කන්ද මුදුනට නැගලා ඒ තැනැත්තා පල්ලෙහා දුක් විඳින පුද්ගලයන් දකින්නවා කියලා. අපි ඊටාම දුෂ්කරව මේ ධර්මය අසා දැනගෙන ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග පසු කළා මහා උස් භූමියකට පත් වුණාට පස්සේ අපට ඊටාම නිර්භය වූ ඍජු වූ මාවත පැනවිලා තියෙන්නේ ආරියස්නගික මාර්ගය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ මාර්ගාංග තුල අඛණ්ඩව අපි ඉන්න ගමන් එක පැත්තකින් අපි පුණ්‍ය කර්ම සිද්ධ කරමින් අපේ ජීවිතය ආලෝකවත් කරගන්නවා. අපේ ජීවිතයේ වර්තමාන ජීවිතයේ හිමෙලව ජීවිතය සඵල කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන්ටත් ඒ වරප්‍රසාදය ලබා දීලා ඕනොත් කුසලය සඳහා පුණ්‍ය කර්ම සඳහා යොමු කරනවා. අපි කරන මේ පින්කම් අපේ මියගිය ඥාතීන්ට, අම්මට තාත්තට, සසරගත ජීවිතයේදී අපට උදව් කරපු අයට අනුමෝදන් කරන්නත් පුළුවන් මේ පුණ්‍ය කර්ම. හැබැයි අපි එකක් තේරුම් ගන්නට ඕන. මේ ධර්ම මාර්ගයේ කෙනෙක් අහපු ගමම ඔහුට මතක් වෙන්නේ මේ පුණ්‍ය කර්ම අවිද්‍යාව පත්‍ය සංඛාරා, අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. ඒ සංස්කාර පුඤ්ඤාභි සංඛාර තියෙනවා, අපුඤ්ඤාභි සංඛාර තියෙනවා, ආනිඤ්ඤාභි සංඛාර තියෙනවා. එහෙනම් මේ පුඤ්ඤාභි සංඛාරත් ආනිඤ්ඤාභි සංඛාරත් අවිද්‍යාව නිසායි හටගන්නේ. නිසා මම මේ ටික අයින් කරන්න ඕන කියලා කෙනෙක් අයින් කරොත් මොකද වෙන්නේ? ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ දැන් කරන පින්කම් ඔබ දන් දෙනවා, අම්මට තාත්තට සලකනවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා, සංඝ සතු දානමේ පින්කම් කරනවා, ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කම ආදරයෙන් එකතු කරලා වඳිනවා, කටින පින්කම් කරනවා, මේ වගේ පින්කම් ඔබ කරනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ පුණ්‍ය කර්ම ටික එපා කියලා. අපිට ඒක නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි බලන්න ඒ ටික ඔබ නොකර ඉන්න වෙලාව ඊළඟට මොකද කරන්නේ කියලා. ඔබ කියනවා නම් මේ පුණ්‍ය කර්ම සසර දික් වෙනවා, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ, අවිද්‍යාව හේතුවෙන් හටගන්නේ, ඉන්නේ සමම් පින්කම් කරන්නේ නැහැ කියලා ඔබ ඉන්නවා. අවංකව කල්පනා කරලා බලන්න පින්නතුනේ මේ වෙලාව ඔබ මොකද කරන්නේ කියලා. ඔබ පින්කම් කරන්න අකමැතිනම්, පින්කම් කරන්න හේතු වෙන්නේ අවිද්‍යාව නම්, ඒ අවිද්‍යාව නිසා මම පින්කම් කරන්නේ නැහැ කියලා ඔබ හිතියොත් ඔබට මොකද වෙන්නේ? ඔබ ඒ වෙලාවේදී මොකද කරමින් ඉන්නේ? ඔබ මේ වෙලාව කරන් තියෙන එක ටීවී එකක් බල බල ඉන්න වෙනව, එක පත්‍රයක් බලන්න වෙනව, එක කවුරු හරි එක කතා කර කර ඉන්න වෙනව. ওই වගේ දේ යන්නේ ඔබ කරන්නේ. එතකොට බලන්න ඔබ කරන අර පින්කම් කරන අවස්ථාවේදී ඔබ වැඩිපුර සතුටෙන් ඉන්නේ, ඔබ අර පින්කම් නොකර ඉන්න අවස්ථාවේදී කියලා. පින්නතුනේ මුලින්ම පින්කම් අයින් කරවතින් වෙන්නේ නිවන නෙවෙයි, සුගතියවත් අපට නැති වෙනවා. මේක තමයි වෙන්නේ. පින්කම් නොකරනවා කියලා කෙනෙකුට නොකර ඉන්න පුළුවන්. හොඳයි, එහෙම කෙනෙක් හිටියොත් ඒක ලොකු දෙයක්. අපි තගේ කරනවා. හැබැයි ඒ තැනැත්තා ඒ වෙලාවේ කොහොමද ඉන්න ඕන? ඒ තැනැත්තා එහෙනම් ඔච්චර ප්‍රඥාවක් තියෙනවන් ඉන්න ඕන. අර බාහ්‍ය දාරුචේරියට සඳහන් කරපු විදියට දිට්ඨේ දිට්ඨමත්තම්, සුතේ සුතමත්තම්, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා ප්‍රඥාවේ ඉහළම භාවිතය තමන්ට වඩන්න පුළුවන් නම් එවැනි කෙනෙක් පින් කන කර හිට කමන්නේ. යම් කිසි කෙනෙක් ගිරිමානස සූත්‍රයේ සඳහන් කරන අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ ලෝකේ අනිබිරත සංඥා සබ සංඛාරයේසු අංජ සංඥා ආනාපාන සති මේ දස සංඥා ඔබට අඛණ්ඩවම වඩන්න පුළුවන් නම් දවසේ අවදියෙන් ඉන්න හැම වෙලාවෙම ඔබට මේ දස සංඥාත් එක්ක අඛණ්ඩව ඉන්න පුළුවන් නම් ඔබට දවසේ අවදියෙන් ඉන්න හැම වෙලාවෙදීම රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේය බලන්න පුළුවන් නම් අන්න එවැනි වෙලාවක ඔබ පින් නොකර හිටියට කමන්නේ ඔබට ඒ මට්ටමට තාම හිත දිනුවලා නැත්නම් ඔබ අර ඉන්න අනිත් වෙලාවෙදී ඔබට අනිවාර්යෙන් පින්කම් කරන්න වෙනවා. ඇයි ඒකට හේතුව? අපි පින්කම් කරන්නේ නැහැ කියලා අයින් වුණොතින් අපේ යටින් පාප කර්මය වෙන්නේ. ඒක තමයි යථාර්ථය. එතකොට දිට්ඨිය දිට්ඨමත්සන් කියන අවබෝධයේ උපරිම වශයෙන් අකෝප්පා චේතෝ විමුක්තියක් විදිහට තියාගන්නේ කවුද? ස්කන්ධ පංචකයේ සමුදය අනවර්තයෙන්ම සමුදය බලන්නේ කවුද? දස සංඥාවල උපරිම ලෙස අඛණ්ඩ වෙන්නේ කවුද? ඒ ඉන්නේ පින්තුන් රහතන් වහන්සේ කෙනෙක්. අන්න ඒ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි පුඤ්ඤ පාප පහිනස්ස කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේට ලැබෙන ප්‍රතිඵලය අපි මනසින් හිතලා ඒක අපි රඟපාන ගියොත් මොකද වෙන්නේ? ඒක පින්තුන් රඟපාන ගියොත් තමන්ට විරාගී කෙනෙක් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඇත්තම තමන් විරාගී පුද්ගලෙන් නෙවෙයි. තමා ලෝකයේ තුරමයි ඉන්නේ. තමා ලෝකෙන් නිදහස් වුණා කෙනෙක්ද කියලා සම්පූර්ණයෙන්ම අත්විඳලා ඉන්න බව දන්නේ කොහමද? අපි යමක් හිතනකොටම අපේ හිතට රූපයක් නිර්මාණය වෙනවා. ඒ රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලයි තියෙන්නේ කියලා අපි දකින්නට ඕන. ඒ දකින හිතත් මේ මොහොතේහි අනිත්‍යයි කියලා දකින්නට ඕන. මෙන්න මේ අවබෝධය සමගම අනිමිත්ත ශුන්්‍යත අපහණිත කියලා කිසිම දෙයක නිමිති වශයෙන් සිත නොපිහිටන කිසිම දෙයක් සාර වශයෙන් නොගන්න ශූන්‍යතාවාදයෙන් ඉන්න මානසිකත්වයක් තියෙනවා අඛණ්ඩව අනවරතේම. ඒ කියන්නේ රහතන් වහන්සේගේ අත්දැකීම. අපිත් ඒ ඉලක්කයේ තියාගෙන එතන ගමන් කරනවා. හැබැයි පිනතුන එකෙන් අපට හැම වෙලාවෙම අඛණ්ඩව පිහිටයින් බෑ. අන්නේ පිහිටයින් බැරි නිසා තමයි අපට මේ පුණ්‍ය කර්ම කරන්න අවශ්‍ය වෙන්නේ. අන්නේ පුණ්‍ය කර්ම තමයි අපට රැකවරණය තියෙන්නේ. ඒ පුණ්‍ය කර්ම අපි නොකරොත් මොකද වෙන්නේ? අපි පල්ලෙහාටම වැටිලා අපේ අතින් දස අකුසල සිදු වෙනවා, පංච දුෂ්චරිතයන් සිදු වෙනවා. අපේ අතින් අනේක විද ආකාරයෙන් කායික වාචික වැරදි දේවල් අපේ අතින් සිදු වෙනවා. ඒ සිද්ධ වෙන හැම මොහොතකම අපේ ආධ්‍යාත්මික ජීවිතය පිරිහෙනවා. අපි එතෙන්ට යා යුතු නැහැ. අනේ නිසා පින්නතුනි පුණ්‍ය කර්ම කරනකොට ඒ පුණ්‍ය කර්ම ගැන අවධානයෙන් එක කරන්න. ඒ වෙලාවට කලබල වෙන්නේ අපි දර්ශනා කරන්න යන්න. ඔබ දානයක් දෙනකොට දාන දෙන වෙලාවේදී විදර්ශනා වඩන්න යන්න තරම් කලබල වෙන්න එපා. ඒ වෙලාවේදී හිත පිරිසිදුව ඒ ප්‍රතිග්‍රහ ගැන මහන්සිල ගැන දානේ පිළිගන්න උතුමන් ගැන ගෞරවයෙන් එක දෙන්න. සීල රකින්න වෙලාවේදී සීල ගැන අනිසංසයෙන් එක කරන්න. ඒ අතර හිත සමාධිමත් වෙන හැම වෙලාවෙදීම ඔබ අනිත්‍ය සංඥා වඩන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි. මේ ආදි වශයෙන් අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණයේ හැම වෙලාවෙම වඩන්න උත්සාහ කරන්න. එහෙම බැරි වෙන අවස්ථාවේදී ඔබ ලෞකික කුසලයක ඉන්න, පුණ්‍ය කර්මවල ඉන්න, අර මංගල සූත්‍රය දැක්වෙන මංගල කාරණාවලින් ඉන්න. එතකොට අපිට පුළුවන් එකාතකින් අර කර්ම හතරක් දක්වන ဒုတိය කම්ම සූත්‍රයේදී අත්ති බික්කවේ කම්මං කන්නන් කන්න විපාකං කළු විපාකගෙන දෙන කළු කර්ම තියෙනවා. අන්න ඒ වගේ ටිකෙන් ටික අපට වෙන් වෙන්න පුළුවන්. ඊළඟට සුක්ඛං සුඛ විපාකං සුදු විපාකගෙන දෙන කුසල ආනිසංසගෙන දෙන කුසල කර්ම තියෙනවා, පුණ්‍ය කර්ම තියෙනවා. අන්න ඒව කළ සුදු කර්මත් අපි කරගන්නට ඕන. එක පැත්තකින් කළු කර්ම වලින් වෙන් වෙනවා, අනිත් පැත්තෙන් සුදු කර්ම කරනකොට චිත්තාලංකාරං චිත්ත පරිකරණ කියපු විදිහට හිතට පිරිකර දුන්න වෙනවා, හිත ලස්සන වෙනවා, හිත අලංකාර වෙනවා. අන්න ඒක කරන ගමන් අපි දක්ෂ වෙන්නට ඕන. අත්ති බික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සංවතදී කියපු විදිහට කළුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්ම දේශනා කළා. අන්න ඒ කර්ම සිද්ධ කිරීම තමයි විදර්ශනා වැඩීම කියලා කියන්නේ, නැත්නම් පයෝගාභි සංකාර සිද්ධ කිරීම කියලා කියන්නේ. ඒ සඳහා පින්තුනේ හේතු වෙන්නේත් මේ ලෞකික කුසලයමයි, පුණ්‍ය කර්මමයි. ඒ පුණ්‍ය කර්මණි ලැබෙන ආනිසංසයෙන් කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපි නිතර පිනට බරව ඉන්නකොට එතනත්තා සුගතිය පැත්තට තමන්ගේ මනස යොමු කරගෙන ඉන්නේ. අනිත් පැත්තෙන් එතනත්තා නිවන පැත්තට යොමු වෙලා ඉන්නේ. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග පරිණාමයෙන් කියපු විදිහට විවේකයෙන් යුක්තව, විරාගයේ බහන් යුක්තව, නිරෝධයේ දකිමින්, වස්සග පරිණාමින් නිවන පැත්තට යොමු වෙලා දුකෙන් සදහටම නිදහස් වෙන පැත්තට යොමු වෙලා තමයි, ඒ පැත්තට නැමිලා තමයි දැන් මේ පුද්ගලයා වාසය කරන්නේ. ඒ කියන්නේ ඔහු අකණ්ඩව සීලිය තුල පිහිටලා සමාධිය තුල ඉඳිමින් ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම ඒ තැනැත්තා ලෝකෝත්තර කුසලය නැත්නම් රූපාදී ස්කන්ධ පංචකයේ සමුදයය බලනවා. මේ ස්කන්ධ පංචකය පෙරපසු නොවී හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒ නිරෝධය දකින මේ සිතත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දකින්න දකින මේ තැනැත්තා පංච උපාදස්කන්ධේහි අපචේට යනවා, වැයවීමට යනවා. ඒ තැනැත්තාට බාහිර ලෝකයක් නිර්මාණය වෙන්නේ නැති මට්ටමට යනවා. මේකට කියන්නේ අනුත්පාද නිරෝධය කියලා. යම් කෙනෙක් බාහිර දෙයක් ඇතයි කියලා කුමක් හිතුවත්, යා කුසල කරනවා කියලා හිතුවත් ඇත්තටම යා ඉන්නේ තව දුරටත් සංසාර චක්‍රෙමයි ඉන්නේ. ඒ නිසා සැබෑ ලෙසම පුණ්‍ය කර්ම වලිනොත් කෙනෙක් වෙන් වෙන්න කැමති නම්, යා වචනයෙන් මම පුණ්‍ය කර්ම කරන්නේ නැහැ කියලා හිතේට හරියන්නේ නැහැ. ඒ තැනැත්තා ඊට අදාළ මාවතේ ඉන්නට ඕන. මොකද්ද මාවත කියලා කියන්නේ? අනුප්පාද නිරෝධයට. නැත්තම් යමක් මතක් වෙනකොට, දකින්නකොට, අසනකොට, ඝන සුවඳ විඳිනකොට, රස දන්නකොට, කයට පහස දැනෙනකොට, බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයේම හේතුඵල ධම දැකලා අභ්‍යන්තරයේම හේතුඵල නිරෝධිය දකින, බාහිර ලෝකයක් කිසිසේත්ම නිර්මාණය නොවන විදියෙහි අඛණ්ඩවම ඉන්න පුළුවන් ඉදී මානසිකත්වයක් හදාගත්තු කෙනෙකුට පමණයි, එවැනි කෙනෙක් විතරයි සැබෑ ලෙසම පුණ්‍ය කර්ම වලින් වෙන් වෙලා ඉන්නේ. අන්න එවැනි කෙනාට තමයි පුණ්‍ය පාප පහිනස්ස කියලා කියන්නේ. ඒක බලෙන් උපදවා ගන්න දෙයක් නෙවෙයි. ඒක මේ ආරසණික මාර්ගයෙන් ලැබෙන ප්‍රතිඵලයක්. සේක වූ ආරසණික මාර්ගයේ උපරිම ලෙස භාවිත කිරීමේ ආනිසංස විදියට ලැබෙන ප්‍රතිඵල විදියට ලැබෙන සම්මා ඥාන, සම්මා විමුක්තියෙන් ලැබෙන ප්‍රතිලාභ විදියටයි ඊය සඳහන් වන්නේ. මේ මට්ටමටපත් වෙන නම් හුදෙක් ප්‍රාර්ථනාවකින් විතරක් බෑ. ඒ සඳහා මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන්, අවිද්‍යා සත්‍ය සංඛාරාදී මේ හේතුඵල ධර්ම ගැන අවබෝධයෙන් අකණ්ඩව දුකේ හට ගන්න ආකාරය දැකලා දුකේ නිරුද්ධ වෙන ආකාරයට ස්පර්ශ නිරෝධයන්තේහි අකණ්ඩව සිහිය සහ නුවණ පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මෙහෙම හිටියොත් එකතකින් අපි පුඤ්ඤාභිසන්ද සූත්‍රය සඳහන් කරපු ආකාරයට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන හැම වෙලාවෙම තමන් ජීවිතේට ආලෝකයක් කරගන්නවා. අනිත් පැත්තෙන් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවර්ධ හැසිරීම, බොරු කීම සහ මද්ද්‍රව්‍ය භාවිතය කියන මේ පංච දුෂ්චර්තියෙන් වෙන්වීම නම් වූ අබේදානය නැත්නම් මෛත්‍රිය දීම නැත්නම් සුවපත් භාවයේ නිරුක් භව ලෝකයට ප්‍රදානය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙහෙම හිටියොත් අපි මහා පුණ්‍ය ගංගාවල ගමන් කරමින් ඒ පුණ්‍ය ගංගාවන්හි අසිරිය විඳින ගමන් ලෝකෝත්තර කුසලිය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ අංශ දෙකම ජයගත්තොත් තමයි සැබෑ ලෙසම අපි ජීවිතයේ සාර්ථක කරගත්තා වෙන්නේ. මේ උතුම් ගෞතම සම්බුදු ශාසනයෙන් නිසි ප්‍රතිඵල ගත්තොත් බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ශ්‍රවණය කරපු ධර්ම දේශනාව අසරෙන් ඔබට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔබ වහන්සේ දේශනා කරා දේශනාවේ මුලදීම මේ පුණ්‍ය ක්‍රියාවලටත් මූලික වෙන්නේ පාදක වෙන්නේ කුසලය කියලා. ඒ කියන්නේ කුසලයේ චේතනාවක්ද? කුසලයේ චේතනාව, අකුසල අකුසල දෙකම චේතනාව. එහෙමයි. චේතනා හම්බෙකේ කමං අදම කියන්නේ ඒක. එහෙමයි. කියන්නේ සිතින් සිතල කරොත් තමයි ඒක කර්ම බඩපත් වෙන්නේ. එතකොට නත්ති පාපං අකුබ්බතෝ කියන්නේ නොසිතා කරොත් මේක කර්මයක් වෙන්නේ නැහැ කියලා. නිතරම සිත මුල් වෙන්නට ඕන මනෝ කුබ්බංගම ධම කියන්නේ ඒකයි. මනස කුසලතාවය කියන්නේ කුසලයේ කියන්නේ නරකෙන් හොඳ වෙන් කරගෙන හොඳට අවධානය යොමු කිරීම පිණිස පවතින චේතනාවක් වගේ නේද? අපට ඒකත් කිසියම් විදියකින් විස්තර කරන්න පුළුවන්. ඒ ලෝකෝත්තර කුසලයේ දක්වනකොට ස්කිල් එකක් විතර ගන්න පුළුවන් ඒක. ස්කිල් ෆුල්නස් කියලා ගන්න පුළුවන් කුසලයේ කියන එකට. අපි දැන් අවෝඩ් එකක් කියන්නේ කුසලතාවය අපි කුසලානේ කියලා කියන්නේ. එහෙමයි. එතකොට ඒ අර්ථයෙන් ගන්න පුළුවන් මේ ලෝකෝත්තර කුසලය ගැන කියাদি දැන් කර්ණිමෙත සූත්‍රය දැක්වෙන්නේ. යන්තං සන්තං පදං අවිසමෙච්ච කියලා. එතකොට එතෙන්දි ඒ කියන්නේ කුසලතා ගැන. නිවන යන කෙනෙකුට තියෙන කුසලතා. එතකොට ඒ කුසලතා අඩුුණයි කියලා කෙනෙක් දුගතිගාමි වෙන්නේ නැහැ. එහෙමයි. යාට නිවන ප්‍රමාද වෙන්න පුළුවන්. නිවන නොලැබෙන්න පුළුවන්. නමුත් ඒව නොකරයි කියලා කෙනෙක් දුගතිගාමි වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ ස්කිල්ස්. නමුත් අපේ ලෞකික කුසලය නැත්තම් පින අන්න ඒ පැත්තේ අපි අඩුපාඩුකම් වුණොත් නැත්තම් අපි අතින් පාප කර්ම වුණොත් එතන ඒ නමින් කියන අකුසල වුණොත් ඒ පාප කර්මවලදී අපි දුගතිගාමි වෙන්න පුළුවන්. ප්‍රශ්න තව අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අර අනුත්පාද නිරෝධය ගැන කිව්වේ ඒ කියන්නේ හැම දෙයින්ම අනිත්‍ය දැකීම නේද? අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම හැම සතුටක්ම හැම මොකද්ද කියන්නේ මේ අමන්ට ලැබෙන හැම වාසියකින්ම කියමු අනිත්‍ය දැකීමද ඒ අනුපාද නිරෝධය කියලා කිව්වේ. අනුපාද නිරෝධය කියන ඇත්තෙම ප්‍රතිඵලයක්, ඒක රිසල්ට් එකක්. දැන් අපි දැන් ඇහැට රූපයක් පේනකොට අපි කලින් නෝනින් වඩලා තියමුනොත් මේ පේන රූපයම හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මනසින්, මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයෙන් හඳුනා ගන්නකොට ඒකට මුල් වෙච්ච ඊට ඉතාම ආසන්න මොහොතකදී මුල් වෙච්ච ඒ අත්දැකීම් ටික, ඒ කියන්නේ ඇස, රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතන, මෙන්න මේ අරි ස්කන්ධ පංචකයේ මුල් ටික, මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච මොහොතකයි ඒක නැතුණාට පස්සේ තමයි නව කර්ම විදියට මේක මම තේරුම් ගන්නෙ. තේරුම් ගන්නකොට දැන් ඔබතුමිය දැන් මාදිහා බලාගෙන ඉන්නවනේ. එතකොට බලල මේ හාමුදුරු කෙනෙක් කියලා හෝ විතරක් නෙවෙයි සාමාන්‍ය බාහිර රූපයක් තියෙනවා කියලා දැනගත්තත් ඒ දැනගන්න මොහොත වෙන විටත් අර ඒ දකින්න හේතු වෙච්ච මුල් වෙච්ච ඇස, රූපය, චක්කු විඥාන ආදී මුල් අධ්‍යක්ෂ මිටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා සීස් වෙලා තියෙනවා. ඒතර අන්න එතෙන්ට හිත තියෙනකොට මේකට තමයි සමය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. විතක මූල සංඨාන කියන්නේ මේක. විතර්කයේ මුලටම ගිහිල්ලා හිත තියෙන එක මේක තමයි විදර්ශනා කියලා කියන්නේ. මෙන්න මේ විදර්ශනාවෙන් ඉන්න මොකද්ද වෙන්නේ? ඇහැට රූපයක් පේනකොටම දන්නවා මේ නිරුද්ධ වෙච්ච රූපයක් මනසින් දකින්න කියලා. එතකොට බාහිර රූපයක් කියတာ නිර්මාණය වෙන්නේ නැහැ. ඔහුගේ ළඟ අවිද්‍යාව නැති නිසා, ඔහු උපරිම ලෙස සතිමත් භවෙන් ඉන්න නිසා, ඔහුට බාහිර රූපයක් පේනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගඳ සුවඳක් විඳිනකොට, රසයක් දැනෙනකොට, සරිත පහසක් ලැබෙනකොට මේ හැම වෙලාවෙදිම ඔහු දකින්නේ අභ්‍යන්තර පැත්තය දකින්නේ. මෙන්න මේකටයි කියන්නේ ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සෝ කියලා. ලෝකයේ ශූන්‍ය වශයෙන් දකින්න කියන්නේ මේකයි. හිස් ගමක් වශයෙන් දකින්න ලෝකය. ඒ කියන්නේ සාමාන්‍ය අපට පින්නතුනි කිසි දායක රූපයකට වර්තමානයේ ළඟා වෙන්න බෑ. අපි ජීවිතේ කිසි දවසක රූපයක් අත්විඳලා නෑ පින්නතුනි. ඇහැට රූපය පතිත වෙලා තියෙනවා. කනට ශබ්දයක් පතිත වෙලා තියෙනවා. නාසය, දිව, ශරීරය කියන මේවට රූපය පතිත වෙලා තියෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක ලැබිලා තියෙනවා. හැබැයි අපි කිසිදාක වර්තමානයේ රූපයක් හඳුනාගෙන නැහැ. ඒ කියන්නේ ඒ රූපය හඳුනා ගන්නකොට ඒ මුල් අධ්‍යක්ෂ අතීතයට ගිහිල්ලා අපි හඳුනාගන්නේ නිතරම අතීත සංඥාවක් හඳුනාගන්නේ මේ. අතීත සංඥාව හඳුනා ගන්නකොට අර මුල් අධ්‍යක්ෂ මේ රූපය ඉතුරු නැතුවම නිරුද්ධන අවසන්. තාම සරල උදාහරණයක් කිව්වොත් අපි කෑම කනකොට අපි කැමරස විඳිනවනේ. කටේදී අපට කෑම ටික රස වෙනවා. ඒ රස විඳින කෑම අපට කවදාක් පුළුවන්ද දකින්න? ඒ කටේ තියෙන රස විඳින කෑම මේ මොහොතේ රස විඳින කෑම ටික අපට මේ මොහොතේ පුළුවන්ද දකින්න? අපට දකින්න බෑ. ඇත්ත වශයෙන් ගත්තොත් ඒක දකින්න බෑ. නමුත් අපි හිතන්නේ මොකද්ද? අපි පිඟාන දිහා බලාගෙන ඉන්නේ. අපි හිතන්නේ මේ පිඟානේ තියෙන බත් ටික, වෑංජන ටික, මේ එළවලු ටික මේ රස එන්නේ කියලා නේ. පිඟාන දිහා බලාගෙන රස විඳින කටේ කැම ටික. නමුත් අපට එතෙන්දිවත් හිතෙන්නේ නැහැ දැන් මේ රස දැනන්නේ කටේ තියෙන ආහාර ටිකේ කියලා නේ. අපිට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කැම ටික තමයි මේ රස කියලා නේ. ඇත්තටම පින්නතුනි මේ මොහොතේ අපට රස දැනන්නේ කට පිඟානේ තියෙන කැමද? පිඟානේ තියෙන කැම නෙවෙයිනේ. මේ මොහොතේ රසය ලැබෙන්නේ රසය දැනෙන්නේ අපට කටේ අර කෙලත් එක මිශ්‍ර වෙලා අර වමනයක් වගේ තියෙන කැම ටිකනේ. අනේ මෙච්චර රස දැනන කැම ටික එළියට ගාගෙන බලන්න ඕනේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඒක අප්‍රිය වෙනවා. ඇත්තෙම අන්න ඒ වගේ ඒ මිශ්‍ර වෙච්ච අත්දැකීමක් තමයි මේ මොහොතේ අපි විඳින්නේ. මේක ඇත්තෙම උදාහරණයක් විතරයි මේ සඳහන් කළේ. මේක ගැඹුරට ගියාම මීටත් වඩා යනවා තව. මේ අපිට මේ අත්දැකීම තේරුම් ගන්න සරල උදාහරණයක් මේ සඳහන් කළේ. එතකොට මේ මොහොතේ අපි ඉස්සරහා බල අර පිඟාන දිහා බලාගෙන ඉන්නවා වගේ මේ මොහොතේ අපි රූපය දිහා බලාගෙන ඉන්නවා, ශබ්දය දිහා අහගෙන ඉන්නවා, ගඳ සුවඳ විඳිනවා. ඒ විඳිනවා කියලා අපි බාහිර බලන්නේ අවිද්‍යාවෙන්. ඒකේ යථාර්ථය මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ. අපි ආකාශයේ තාරකාවක් දකිනකොට ඇතැම්මිට ඒ තාරකාවෙන් ලෝකයට ආලෝකය එන ඇතැම්මිට කාලයක් ගත වෙලා ඇතැම්මිට ආලෝක වර්ෂ 100 ගණන් ගිහිල්ලා තියෙන පුළුවන්. ඇතැම්මිට ඒ අපි ග්‍රහලෝකය ගැලැක්සිය දකින වෙලාවේදී ඒ ගැලැක්සිය එතන විනාශ වෙලා තියෙනත් පුළුවන්. නමුත් අවුරුදු 100 ගණකට කලින් ආලෝකය ආපු නිසා අපට තාමත් පේන්නේ දැන් මේ තියෙන තාරකාවක් ගැලැක්සියක් වගේ. අන්න ඒ වගේම තමයි අපට මේ මොහොතේ පේන රූපය අපි හිතන්නේ දැන් පේන රූපයක් කියලා. නමුත් මේක නිරුද්ධච රූපයක් මේ පේන්නේ. මෙන්න මේක දකින එක තමයි අනුත්පාද නිරෝධය. මේක දකිනකොට ලෝකයේ බාහිර ලෝකයක් ඉපදෙන්නේම නැහැ, හටගන්නේම නැහැ. මේ අවබෝධයෙන් අපි ඉන්නවා නම් අමුතුවෙන් කෙලස් අඩු කරගන්න කියලා, රාගය අඩු කරගන්න කියලා අසුභේවත්, ද්වේෂය අඩු කරගන්න කියලා මෛත්‍රියවත් වඩන්න අපට අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගැඹුරට ගියාට පස්සේ. අන්න එවැනියට තමයි ඍජුවම, එවැනි ප්‍රඥාවත් මිච්ඡයට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බම්, බාහ්‍ය මෙන්න මෙහෙම හික්මෙන්න කියලා. දිට්ඨේ දිට්ඨමත්තං කියලා කිව්වේ අන්න ඒ විදර්ශනා පූර්වංගම සමතේ පැත්තට එන දක්ෂයට තමයි ඒ ගැඹුරු අනුශාසනාව කළේ. කියන්නේ ඒ තාම සීමිත ප්‍රමාණයේ ඉන්න පින්නතුනි. එවිනේ හුඟක් මේ ශ්‍රාවකයන් අතර හිටියේ නැහැ. සාමාන්‍ය කෙනාට සීල සමාධි ප්‍රඥා කියන අනුකූල ප්‍රතිපදා දේශනා කරේ. ලෞකික කුසලයේ නැත්නම් පුණ්‍ය කර්ම කළා ක්‍රමයෙන් ලෝකෝත්තර කුසලයට යන මාර්ගයක් දේශනා කළේ. නමුත් ගැඹුරුම අයට දේශනා කළේ ගැඹුරු ප්‍රඥාවත් මිච්ච ප්‍රඥා ඉන්ද්‍රිය ඉහෙලටම දිනු කරන් ආපු බාහ්‍ය දාරුචීර වෙන්න පුළුවන්. ඒ වගේම පුක්කුසාති, පස්වගම හනුන්, සරුත්හාඳුරෝ මේ වගේ ශ්‍රාවකයන්ට විදර්ශනා පැත්තේ ගැඹුරුම පැත්ත දේශනා කළා. ඔවුන් ප්‍රඥාව ඉහෙලම හිටියා. එතකොට ඔවුන්ට එක පාරම අනිත් පැත්තෙන් හිත තියලා බාහිර නිරෝධය ඔවුන්ට ශනිකව දකින්න පුළුවන් බුද්ධියක් තිබුණා. අන්න එවැනි කෙනෙකුට ලෞකික කුසලයක් නැතුණාට කමක් නැහැ. නමුත් සාමාන්‍ය කෙනෙකුට මේ ලෞකික කුසලය නැත්තම් පුණ්‍ය කර්ම අවශ්‍ය වෙනවා. පුණ්‍ය කර්ම මාර්ගයේ ගමන් කරමින් තමයි ඔහු ටිකෙන් ටික ඉදිරියට යන්න ඕන. නැති කෙනෙකුට, ඊට වඩා ඉහළ කෙනෙකුට ඍජුවම විදර්ශනා පැත්තෙන් ස්කන්ධ ධාතු ආයතන නාම රූප අනිත්‍ය වශයෙන් බලලා ඔහුට ඉක්මනටම කෙලෙස් දුරු කරගන්නත් පුළුවන්. ඒ අවස්ථාවක් තියෙනවා. අන්න එලෙස බලන කෙනාට ලැබෙන ප්‍රතිඵලය තමයි අනුත්පාද නිරෝධය කියන්නේ. අනුත්පාද කියන්නේ බාහිර ලෝකයක් හට නොගැනීමෙම නිරුද්ධ වීම. ලෝකේන සියලු මාගම් දර්ශන දේශනා කරන්නේ උත්පාද නිරෝධය. බාහිර රූපයක් තියෙනවා, මං ඒ රූපයට ආසා කරන්නේ, ද්වේෂ කරන්නේ, මං එතන මුලා වෙන්නේ කියලා අර නැති රූපයක් මවාගෙන අවිද්‍යාවෙන් හටගත්තු ලෝකයකට තමයි නිරෝධය පනවන්නේ. ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ උත්පාද නිරෝධය දේශනා කරන්න නෙවෙයි. උත්පාද නිරෝධයෙන් උපරිම වශයෙන් යන පුළුවන්කම තියෙන්නේ නිවසඤ්ඤාය නාසඤ්ඤායතනෙට විතරයි. නැත්තම් ආකින්චඤ්ඤායතනෙට. නමුත් මේ අනුත්පාද නිරෝධයෙන් තමයි නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්නේ. එවැනි කෙනා බාහිර රූපේ නිරෝධයක් දකිනවා. ඒ බාහිර රූපේ නිරෝධය දකින අභ්‍යන්තර මනසත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ආකාරයට ඒ තැනැත්තා තත්ත්ව විචක්කතිය කියලා කියනවා. තත්ත්ව විචක්කති ඒ මොහොතේම විතර්ක වශයෙන් ප්‍රඥාවෙන් මෙනෙහි කරමින් ඉන්නේ. මෙන්න මේක තමයි අනුත්පාද නිරෝධය කියලා කියන්නේ. හොඳයි. තවත් ප්‍රශ්න අහන්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්ස. වෙන කවුරු මගේ ප්‍රශ්න තමයි වෙන කවුරු හරි පුද්ගලයේ කරන පින්කමක් දැකලා අනේ මටත් මේ පින්කම කරන්න බෑ කියලා හිතරුවොත් ඒක කුසල චේතනාවක් වෙනවද ඒක අකුසල චේතනාවක් වෙනවද ස්වාමීන් වහන්ස? වෙන කවුරු හරි අපි හිතමුකෝ සිවුර පූජා කරනවා දැකලා අනේ මට බෑ නේද මේ කරගන්න කියලා හිතන එක ඒක අකුසල චේතනාවක්ද ස්වාමීන් වහන්සේ කුසල චේතනාවක්ද? එතෙන්දී තමන්ට ඒක පාපයක් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ අදක්ෂතාවයක් කියන්න පුළුවන්. අකුසලතාවේ ස්කිල් එකක් මට්ටමෙන් අනස්කිල්ෆුල්නස් කියලා මට්ටමෙන් ගන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඒකෙන් ඒ තැනත්තා කවදාවත් දුගතියටපත් වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි කෙනෙක් හිතුවොත් මෙහෙම ලොකු දානයක් දෙනකොට අනේ අපරාධෙ මෙච්චර වියදමක් කළේ කියලා. මීට වඩා අඩුවෙන් මේක කරන්න තිබුණා. එහෙම කියලා හිතුවොත් ඒක පාපයක් වෙනවා. එහෙමයි. ඒක තමයි දුගතියට යන තරම් හේතු වෙනවා. එහෙමයි. දැන් හොඳම උදාහරණය බුදුරජාණන් වහන්සේ අසද්දෘශ මහ දානේ පිළිගත් අවස්ථාවේදී කොසරයිතුමා තමයි මහ දානේ පූජා කළේ. එක සම්බුදු සමයක සම්බුදු කාලයක එක බුද්ධ ශාසනයක එක්කෙනෙකුට පමණක් සිදු කරන්න පුළුවන් දානයක් එක අවස්ථාවක. එහෙමයි. ඒ දානය සිදු කළේ කෝසල මල්ලිකාවත් කොසරයිතුමත් කළේ එක. අසද්දෘශ මහ දානේ සියලු භික්ෂු භික්ෂුණීන්ලා බුදුරජාණන් වහන්සේ සමග වැඩමවලා ඒ සියලුම පිරිකර ආදිය දුන්නා. මේ දානෙ දීපුලා එක තැනැත්තෙක් හිතුවා අයියෝ මෙච්චරනම් වියදමක් කළා මේක දුන්න නේද කියලා. ඔහු හිත අප්‍රසාදයට පත්වලා හිටියේ. එහෙමයි. පිනුතුනි බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ධර්ම දේශනා නොකර දානෙ වන්දලා නැගිටලා වැඩම කළා පන්සලට. එහෙමයි. ඇයි ඒ? සඳහන් කරන ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරා නම් අර තැනැත්තාගේ හිස සක් කඩකට පැලිලා එතනම දුගතිගාමින තිබ්බ කියලා. ඒ තරම් බලවත් පාපයක් ඔහු වෙලාවේ සිදු කරගත්තේ. ඒ නිසා කෙනෙක් දැහැමිව සිතෙන් හොඳ සිතෙන් යමක් කරන විට අපි කිසි විටකත් හිතන හොඳ නෑ මේක වැඩි කියලා. ඒක පාපයක් වෙනවා. හැබැයි අනේ මට නම් මේ වගේ එකක් කරන්න බෑ කියලා හිතුවට ඒක පාපයක් වෙන්නේ නෑ. හැබැයි අපි විශේෂයෙන් ඔබ ධර්ම ශ්‍රවණය කරන පිනතුන් හැටියට ඔබ එහෙම හිතිය යුතු නෑ. එවැනි අවස්ථාවක් ආවොතින් ඔබට කරන්න තියෙන්නේ අනේ සාදු සාදු මාත්මයකට අනුමෝදන් වෙනවා කියලා සතුරු සිතින් අනුමෝදන් වෙන. එහෙමයි. එතකොට ඔබට කරන්න බැරි වුණා කියලා එකක් නැහැ. ඇතැම් විට දානය සිද්ධ කර කෙනා වගේම අනිසංශයක් කරගන්න පුළුවන්. සමහර විට ඒ සිවුර හෝ ඒ පිරිකර පූජා කරපු වෙනාට වඩා අනිසංශයක් ඔබට ලබා ගන්න පුළුවන්. එහෙමයි. ඒකට ඉතාම පැහැදිලි උදාහරණ ධර්මය තුල තියෙනවා. විමානවත්තු කියලා ග්‍රන්ථයක් තියෙනවා මේ ශාසනයේහි සුගතිගාමි වෙච්ච අය ගැන තියෙන කතා ප්‍රවෘත්ති. සමහර වෙනත් අය කරන පින්කම් අනුමෝදන් වෙච්ච අය ඇතැම් විට පින්කම් කරපු කෙනා තම මනුස්ස ලෝකේ ඉන්නවා. ඒ කරපු පින්කම් අනුමෝදන් වෙච්ච කෙනෙක් ඊට වඩා කලින් මියගිල දිවි ලෝකේ ඉන්නවා. එහෙමයි. ඔහු වියදම් කළත් නෑ කළ තියෙන සතුටු සිතින් අනුමෝදන් වීම විතරයි කළේ තියෙන්නේ. අන්න ඒ නිසා යම් කිසි කෙනෙක් පින්කමක් කරනකොට කිසි විටකත් හිතන්නේ පව ඔබ ධර්මය අසපුව හැටියට අනේ මට නම් මේ පින් කරන්න බැරි වුණා කියලා හිතන්න එපා. ඔබ කරන්න ඕන ඔබ සාදු සිතින් හදවතින් මේක අනුමෝදන් වෙන සාදු සාදු කියලා. එහෙමයි. සාදු තෙරුවන් සරණයි. හාමුදුරනේ මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අහන්න. ඒ කියන්නේ මට දැනගන්න ඕනේ අපි සම්මා දිට්ඨි හරි දැක්මක් ඇතුව යම්කිසි පුණ්‍ය කර්මයක් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒකේ විපාක ගැන හොඳ දැනීමක් ඇති වේක කරනවා වගේම අපි කියන්නේ යම්කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් කියන්නේ මේ කරපු පුණ්‍ය කර්මය කවදා හරි දවසක සසර ගමනේ ඒ කියන්නේ නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය ප්‍රඥාව වැඩෙන්න ඕන ප්‍රතිපහසුකම් ලැබෙන්න තමයි මේ පුණ්‍ය කර්මෙන් ලැබෙන විපාක අපිට හේතු වෙන්න ඕනේ කියලා හිතන එකද එහෙම ප්‍රාර්ථනාවක් කරන එකද අපි සම්මාදිට්ඨියකින් යුතුව පුණ්‍ය කර්මයක් කරනවා කියන එක අදහස් කරන්නේ? සම්මාදිට්ඨිය කියන එක තියෙන අවස්ථා ගානක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා. ඒකෙත් සම්මාදිට්ඨිය කියන්නේ ඇත්තටම ප්‍රඥාව කියන එක. එතකොට මේ ප්‍රඥාව පුද්ගලෙන් පුද්ගලයට වෙනස්. අපේ සසර ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු ප්‍රමාණය, මේ ජීවිතයේ තියෙන ධර්මඥානය, ඇසුරු කරන පුද්ගලයන් කරන පින්දහම් මේවට අනුරූප අපේ ප්‍රඥාව නැත්නම් සමාධිටි වෙනස්. එක එක මට්ටම් වලින් තියෙන්නේ. එතකොට මෙතන මේ පිනක් කරනකොට සමාධිටි කියලා කියන්නේ කම්මසගත සමාධිටි කියන එක. අපි කරන ඒ කර්මය ගැන ආගමන දිට්ඨිකෝ දානන් දේති කියපු විදිහට ඒකෙන් සමන්ට කුසල විපාක ලැබෙනවා කියන විශ්වාසයෙන් දන් දීම. එතකොට ඒක ලෞකික සම්මාදිට ඉඳලා කරන ඒක පුණ්‍යවි සංකාරයක්. ඒක කළ කෙනෙකුට අර සංකාර උප්පති සූත්‍රයේ සඳහන් වන ආකාරයට මම මේ දානය දීලා මට නිරෝගී සම්පති ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. ඊළඟට කෙනෙකුට මේකෙන් මට සුගතිගාමි වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. තව තව බලාපොරොත්තු පිළිබඳ ওই උපවාසත සූත්‍ර වගේ තියෙනවා. සූත්‍රවල විවිධ බලාපොරොත්තුන් සිල් රකින්න ආකාරය ගැන ලොකු විස්තරයක් සඳහන් වෙනවා. මේ සරලව කියන්නේ කෙනෙකුට නිරෝගී සම්පති ලබන කරන්න පුළුවන්. අනේ මේ පින්කම ආනිසංසය මගේ දරුවන්ට හොඳට ඉගෙන ගන්න ලැබේවා කියලා. නැත්තම් සුගතිගාමී වෙන්න ලැබේවා කියලා, මට කල්යාණ මිත්‍රයන් ලැබේවා කියලා. මේ බලාපොරොත්තු සහිතව යමක් කරනවා නම් පින්කමක් කිසියම් ප්‍රමාණයකින් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒක තීරණය වන්නේ තමන් කොච්චර ශක්තිමත් මේ පින්කම කරනවාද කියන කාරණේ මත. නමුත් ධර්මයේ වඩාත්ම දන්නා විදිහට දැන් ඔබතුමිය සඳහන් කරපු විදිහට අපි ධර්ම වැඩිපුර දන්නා විදිහට අපි හැම පින්කමක් මිලක කරන්න ඕන නිර්වාණ අවබෝධය සඳහා. අපට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙන, හොඳ ධර්මය අහන්න ලැබෙන, ඉපදෙන ආත්මවලත් සත්පුරුෂයන් ලැබෙන, ධර්මය පුහුණු කරන්න පුළුවන් වට අපිට අවත් තියෙන, හොඳ ධර්මය ඇසෙන පරිසරයක ඉන්න, ප්‍රඥාව දිනු කරගන්න අවස්ථා, මේ සඳහා මට ප්‍රාර්ථනා අවස්ථා ලැබෙන කියලා ප්‍රාර්ථනා කරගෙන කළාට වරදක් නැහැ. එහෙම ප්‍රාර්ථනා කරන්න එපා කියලා බුදුදහමේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. දැන් සමහර අය කියන්නේ මේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ කියලානේ. නමුත් පින්තුන් එහෙම එකක් බුදුහාඳුර කියලා නැහැ. වැඩිපුර උදාහරණ තියෙන්නේ ප්‍රාර්ථනා සහිතව කරපු පින්කම් ගැන. දැන් ඔබට සංකාරුප්පති කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ බැලුවොත් ඔබට හිතා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බලන්න, බෝධිසත්වයන් වහන්සේ මෙච්චර කාලයක් පෙරුම් පිරුවේ කොහොමද? සම්බුද්ධත්වයට ලබන්න ඕන කියලා ප්‍රාර්ථනා වෙන්නේ මේකලේ නේද? ශ්‍රාවකයන් වහන්සේලා දානමාන ආදී දුන්නේ, සීවලිය හාමුදුරුවෝ දන් දුන්නේ, මුගලන් හාමුදුරුවෝ කුසල දහම් කළේ, සැරියොත් හාමුරුවෝ කුසල ධර්ම වැඩුවේ. ඒ බොහෝ දේ කලේ මේ ලෞකික කුසලිය තුළ ඉඳගෙන මේ ප්‍රාර්ථනාවත් එක්ක කලේ. ඒතර උන්වහන්සේලා ටිකෙන් ටික ආධ්‍යාත්මික ඉලක්කයට ළඟා වුණා, මේ ප්‍රාර්ථනාවනුත් ඉෂ්ට වුණා. එතකොට මේ ප්‍රාර්ථනා කියන එක දැහැමි බලාපොරොත්තු වැරදි දෙයක් කියලා බුදුදහමේ කියන්නේ නැහැ. හැබැයි මේ ප්‍රාර්ථනාව තීරණය වන්නේ, කොයි ප්‍රාර්ථනාවක් කරනවාද කියන එක තීරණය වන්නේ අපි කොච්චර ධර්මශ්‍රවණය කරලා, කොයි තරම් ඉහළ මානසිකත්වයක නුවණක ප්‍රඥාවක සම්මාදිට්ඨියක ඉනවාද කියන කාරණේ මත. දැන් සරල උදාහරණයක් ගන්න. කෙනෙක් බෝධින වහන්සේ ළඟට ගිහිල්ලා පහනක් පත්තු කරලා මගේ අම්මට සුවපත් වෙන්න, නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්නත් පුළුවන්. ඒක අහිංසක ප්‍රාර්ථනාවක්, ඒක කමක් නැහැ. ඒක බෝධින වහන්සේ වැඩ ඉන්න, ඒ බෝධින වහන්සේ අධිගෘහිත වෙන දෙවි කෙනෙක් එක දැකලා ඒ පින අනුමෝදන් වෙලා අපට උදව්වක් කරන්නත් පුළුවන්. ඒක නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. එවැනි ප්‍රාර්ථනාවක් කළා, ඒ ප්‍රතිලාභය ලබා ගත්තට වරදක් කියලා බුදුදහමේ කියලත් නැහැ. එතකොට දෙවියන්ට නිතර පුද පූජා පවත්වන, පින් අනුමෝදන් කරන ඒ මිනිස්යන්ව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙවියන්ට සඳහන් කළා තියෙනවා. එතකොට ඒ දේවල් වැරදි දේ විදිහට බුදුදහමේ කියන්නේ නැහැ. නමුත් අපි ඉහෙළම ධර්මඥානය ලැබුපයි හැටියට අපි ආමණ තාත්තට මේ මල පහන පූජා කරන වගේම අපි රකින සීලය, අපි වඩන මෛත්‍රී භාවනාව, සමද භාවනාව, මා වඩන විදර්ශනාව, මේ කුසල හේතුයෙන් මගේ යම සුවපත් වේවා, මගේ යම නිරෝගී වේවා, මගේ යමට දිගාසිරි ලැබේවා, මගේ යම මේ පින අනුමෝදන් වේවා, මිය ගිහිල් ඉන්නවා නම් එහෙම ආචිල සීලට අමල සාත අනුමෝදන් කළා ඉහෙළම කුසලයක් තියට දෙන්න පුළුවන් අපට. එතකොට අපේ ඒ ප්‍රාර්ථනාව, අපි ඒ කරන ක්‍රියාව තීරණය වන්නේ අපි කොයිතරම් ඉහළ සම්මාදිටියක ඉනවාද කියන කාරණේ මත. අර බෝධින වහන්සේ ළඟටම ගිහිල් එක්කෙනෙක් පහනක් පත්තු කළ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරද්දී කෙනෙක් ඒ බෝධින වහන්සේට මිඳගෙන හොඳට මෛත්‍රී භානාව වඩලා, දේවතානුස්සති භානාව වඩලා, ආනාපානසතිය වඩලා, අනිත්‍ය සංඥා වඩලා, අර ප්‍රාර්ථනාව කරන්නත් පුළුවන් කෙනාට. එතැන්මිට අර පහනක් පත්තු කරපු කෙනාට වඩා ඉක්මනින් අර භාවනා කරලා ලබන ප්‍රාර්ථනාවේ ආනිසංස ඉහලින් ලබා ගන්නත් පුළුවන්. පෙරුවන් සරණයි හාමුදුරනේ. ඔව්. මම ලංකාවෙන් සම්බන්ධ වෙන්නේ ඥානරත්න. ආ ඔව් ඥානරත්න හඳුරෝ. පෙරුවන් සරණයි. මම අහගෙන අපි හාමුදුරන්ගේ ධර්ම දේශනාව මම හොඳින්ම අහගෙන හිටියේ. මටත් පොඩි ගැටලුවක් තියෙන දැන් හාමුදුරුව ඇවිල්ලා පිනයි මේ කුසලය ගැනනේ ඇවිල්ලා මතක් කළේ. ඔව්. පොඩි දැන් පින අනුමෝදන් වෙන්න පුළුවන් වගේම කෙනෙක් ඇවිල්ලා කෙනෙකුටත් පුළුවන් නේද අර පාපය කියන එකත් අනුමෝදන් වෙන්න පුළුවන් නේද? මම මෙහෙම ගත්තොත් දැන් අපි ටීවී බලන හැමදාම ටීවී කේ ඇවිල්ලා වෙඩි තියලා මරනවා කියලා කියනවා. එතකොට ඇවිල්ලා කපල කොටලා කියලා සමහර වෙලාවට ඇවිල්ලා කෙනෙක් සමහර වෙලාවට ඒ කෙනා අපි තරහකාරී වෛරක්කාරී සමහර වෙලාවට අපි අකමැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට දැන් අර තලේබාන් වල ඇවිල්ලා බුදු පිළිම ඒ රටේ ඇවිල්ලා දැන් මම මේ අදහස් කළේ එතකොට ඇවිල්ලා අනේ ඕක හොඳයි මරුවෙක ඕක හොඳයි මරුවෙක කියලා එහෙම ඇවිල්ලා අපි හිතින් ගත්තොත් විශේෂයෙන්ම ඒකත් අපි මනුස්ස ඝාතනයක් කියන්නේ ලොකු අකුසලයක් නේ ලොකු පාපයක් නේ ඒකට ඒකත් අපි අනුමෝදන් වුණා වගේ වැඩක් වෙනව නේද අපි එහෙම හිතුවොත් මෙතෙන්දි මුලින්ම තේරුම් ගන්න ඕන අනුමෝදනා කියන වචනේ තේරුම අනුමෝදනා කියන්නේ අනුව සතුටු වීම යම්කිසි ක්‍රියාවක් දෙයක් කරපු දෙයක් අනුව සතුටටපත් වීම. එතකොට ඒක අපේ සාමිනහන්සේ සඳහන් කරපු විදිහට අනුමෝදන් වීම කාරණා දෙකකින් කරන්න පුළුවන්. එක දෙයක් තමයි යම්කිසි කෙනෙක් පින්කමක් කරපු වෙලාවේදී ඒක සතුටු සිතින් පිරිසු සිතින් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒකත් අනුමෝදනාවක්. ඒ වගේම කිසියම් කෙනෙක් වරදක් කරපු වෙලාවකදී මනුස්ස ඝාතනයක් හරි වෙන දෙයක් හරි කරපු වෙලාවේ ඒකත් ඔබ කලේ හොඳ දෙයක් කියලා ඒක අනුමෝදන් වෙන්නත් පුළුවන්. අනුමෝදන් කියන්නේ යනු සතුටු වීම. එතකොට යනු සතුටු වුණොත්ින් වෙන්නේ ඊට අදාළ වූ අකුසල කර්ම රැස් වෙලා Tamanට අකුසල විපාක විඳින සිද්ධ වෙනවා. දැන් ඊට අදාළ කතා ප්‍රවෘත්ති බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඇතැම් කෙනෙක් මාළු බානකොට ඒ මාළු බාන එක දිහා බැලලා සතුටු වෙලා ඒ තුලින් ඇතිවෙච්ච ආදීනව ගැන සඳහන් වෙනවා. ඇතැම් විට ආශ්‍රක්ෂය කළත් සතර ගමන නිවාඩපත් කළත් අර ආදීනව ලැබිච්ච අවස්ථාව ගැන සඳහන් වෙනවා. ඉතින් අනුමෝදනා කියන්නේ යමක් අනුව සතුටු වීම. එතකොට යම් කිසි කෙනෙකුට මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට අකුසලයක් අනුව සතුටු වෙලා ඒ කියන්නේ අනුමෝදන් වෙලා ඒකෙන් එයා දුගතියට යන්නත් පුළුවන්. සම්මා දිටිය තියෙන කෙනෙක් යහපත් දෙයක් කරනවා දැකලා ඒක කුසල සිතින් පිරිසුදු සිතින් අනුමෝදන් වෙලා එයාට ඒකෙන් සුගතියට යන්නත් පුළුවන්. ඒක තීරණය වන්නේ තමා කොයි තරම් දුරට සම්මා දිටියෙන් ඉනවද මිච්ඡා දිටියෙන් ඉනවද කියන කාරණේ මත. මම හිතන්නේ කරුණු ප්‍රමාණවත් ඇති කියලා හිතනවා. ඔව් හා සමිනා හිතම හිතන්නේ අදහසක් ඉදිරිපත් කළේ ප්‍රශ්නයක් නෙවෙයි. හොඳයි. හොඳ අදහසක් අපේ හාමුදුරුවෝ ඉදිරිපත් කළේ ඒක ධර්මානුකූලයි ඒක අපිට මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන් අනුමෝදනා කියන එක අකුසලයක් අනුමෝදන් වෙනත් පුළුවන් කුසලයක් අනුමෝදන් වෙනත් පුළුවන් අනුමෝදනය කිරීම මත නෙවෙයි විපාකයේ තීරණය වන්නේ අනුමෝදන් වන කාරණිය සහ ඒ වෙලේ අපේ තියෙන මානසිකත්වයේ අපේ මිච්ඡා දිටියද සම්මා දිටියද කියන කාරණේ මතයි ඒක තීරණය වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණා වැදගත් කාරණයක් මේකට අදාළයි ඒක. හොඳයි බොහොම පිං. වෙනත් ප්‍රශ්න අහන්න තියෙනවද? මම හිතන්නේ බොහෝ දෙනෙකුට ප්‍රශ්න නැගෙන අවස්ථාවක් මේක. කර්මය ගැන අපට බොහෝ ප්‍රශ්න තියෙනවා. කුසල අකුසල ගැන විපාක ගැන. නමුත් අපට අපේ ශ්‍රාවකයන් විදිහට අපට යම් කිසි ප්‍රමාණයකට විතරයි මේ කරුණ සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. කර්මය සහ මේ සංසාර චක්‍රය ගැන සම්පූර්ණ අවබෝධය තියෙන්නේ භාගතුන් වහන්සේටයි. ඉතින් අපි ශ්‍රාවකයන් විදිහට අපේ දැනුම සීමිතයි. ධර්ම ශ්‍රවණය කරපු පොතපත කියවපු ප්‍රමාණය අනුව තමයි අපි මේ දැනුමෙන් මේ සඳහන් කරන්නේ. ඉතින් අපි කෙසේ වෙතත් මේ කරුණ යම් කිසි ප්‍රමාණයකට හෝ දැනගන්නට ඕන. දැනගත් ප්‍රමාණයට අපට අපේ ගමන් මඟ නිවැරදි කරගෙන වඩාත් මානිසංස සලසන ආකාරයට අපේ කටයුතු අපිට සම්පාදනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ ධර්ම දේශනාවෙන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වුනේ පුණ්‍ය කියන එක ප්‍රහීන බලෙන් ප්‍රහීන කළ යුතු දෙයක් නෙවෙයි. පින්කම් කරන්න එපා කියලා කෙනෙකුට බල කළ කරන දෙයක් නෙවෙයි ඒක. මුලදී පින්කම් කරන්න කියලා උනන්දු කරවන්නට ඕන. ඒක තමයි සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. ඒක තමයි නුවණැති අය කළ යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා නුවණැති සත්පුරුෂය කිසිදාක පිනට නිග්‍රහ කරන්නේ නැහැ කියලා. ඒ වගේම පිනට අවමන් කරන්නේ නැහැ කියලා. පිනට නිතරම උනන්දු කරවනවා. උනන්දු කරවන්නේ අනිත් අයගේ සතුට සැනසීම සුගතිය බලාපොරොත්තු වෙන. ඒක යහපතක්. අන්නේ පුණ්‍යගාමී පුණ්‍යගංගා විදිහට යන කෙනාට ලැබෙන ප්‍රතිඵලය තමයි කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් මේ සද්ධර්මෙහි ඉහළම අවස්ථාව ලැබිලා යතුලින් මේ කර්ම චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වන ආකාරයේහි ධර්ම චක්‍රය ඔහුගේ ජීවිතයට භාවිත කරන්නටත් එහි ඉහළම ප්‍රතිඵල ලබාගෙන ආසවක්ඛේ ඥානෙ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ගමන් මාර්ගයේහි අනුපූර්ව විදියට අඛණ්ඩව සහ වේගවත්ව ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමිරුව වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය